සංසාර සාරෝගදිනේතනි සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාදිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසේ මුදාර හාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සෙනසායුර නවතා නිවන් වැද පැතිරෙන තිදිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදතුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් පෙතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බව බැමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලත් සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්සෝද වින්තං පරිසංසසෙන්ධම් කින්සෝ සුචින්නෝ සුතමාවහාති කින්සෝ හවේ සාධු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ඨම් සන්දේද වින්තං පරිසංසසෙන්ධම් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං කතං පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨන්ත සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද මෙම විහාරස්ථානයේ සිදු කෙරෙන විශේෂ ආගමික කටයුත්තන්සේ සලකා පින්තුන් විහාරස්ථාන රැස්සලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන මොහොත අප සසර අනාදිමත් කාලයක් කළා වූ මහත් වූ පුණ්‍ය විපාකයක ඉෂ්ට විපාක ලැබෙන අවස්ථාවක් මේක. මේකට කියන්නේ සවනානුත්තරිය කියලා. කන් දෙකෙන් අහන දේවල් වලින් උතුම්ම දේ තමයි සවනානුත්තරිය කියලා කියන්නේ. අන්නේ සවනානුත්තරිය ලබනකොට අප දක්ෂ වෙන්නට ඕන ඒ තුලින් ලාභානුත්තරිය ලබන්න. ලබන දේවල් වලින් උතුම්ම දේ ලබන්නට අප දක්ෂ වෙන්නට ඕන. උතුම්ම දේ මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. අන්නේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබනකොට දර්ශනානුත්තරිය ලැබෙන්නට ඕන. දර්ශනෙන් දැක්මෙන් උතුම්ම දේ අපේ ජීවිතයට ලැබෙන්නට ඕන, සම්මාදිටිය ලබා ගන්නට ඕන. අන්නේ සම්මාදිටිය ලැබෙනකොට පාරිචාරියානුත්තරියක විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අප ඇසුරු කරන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතයක හරය ඵලය වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සන්තුට්ඨි පරමං ධනං කියන කාරණය. සතුට තමයි කෙනෙකුගේ ජීවිතේ උතුම්ම ධනය කියලා දේශනා කළා. අන්නේ සතුට ලබා ගැනීම සඳහා තමයි අප උපතේ පටන් මරණය දක්වා උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රිය දක්වා අප උත්සාහ කරන්නේ ඒ සතුට ලබා ගන්නට. ඒ සතුට වැඩි කර ගන්නට අප නිතර උත්සාහ කරන්නේ. ඒත් බලන්න පිනතුනේ ඇත්තටම අපේ සතුට වැඩි වෙලාද කියලා. එන්න එන්නම අපේ සතුට වැඩි වුණාද අඩු වුණාද කියලා අපටම අප ගැන බලා ගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? ඒ සතුට අප යම්කිසි වැඩක් කළා ඉවරුමාට පස්සේ ලැබෙන සතුටක්ද, යම්කිසි වැඩක් කරන වෙලාවේදී ලැබෙන සතුටක්ද? සැබෑ සතුටක් නම් ලැබෙන්නේ කිසියම් වැඩක් කළා ඉවරුමාට පස්සේද කරන වෙලාවේදීද? ඔව්, ඒ වැඩේ කරන වෙලාවේදී වෙනවා. අප නිතරම හිතන්නේ සතුට ලැබෙන්නේ දැන් මේ වැඩේ කළේ වුණාට පස්සේ කියලා නේ. දැන් බනහන්න වාඩි වෙනකොට සමහරක් තමයි එහෙම තමයි හිතෙන්නේ. දැන් එකට පටන් ගත්ත තුන වුණාට පස්සේ තමයි ටිකක් සැනසීමක් තියෙන්නේ කියලා. බනක් අහනකොට වුණත් පන්සලට ආවට වුණ පස්සේ වුණත් සමහරට මේ සිතුවිලි අපට එන්න පුළුවන්. අපි හුඟක් කල්පනාකාරී වෙන්නට ඕන. අපේ ස්වභාවය තමයි නිතරම අපි හිතන්නේ දැන් කරන වැඩ ටික ඉක්මනටම කළ ඉවර කරන්න ඕන. ඊට පස්සේ තමයි අනේ නිවේ සැනසෙලා තියෙන්නේ. දානයක් දෙන්න ගියත් එහෙමයි. හුඟක් මහන්සිලා දාන දෙනවා. දාන ටික දීලා ඉවර වුණාට පස්සේ තමයි සැනසීම කියලා හිතලා කටයුතු කරනවා අපි. පින්තුනේ මේක නෙවෙයි සැබෑ සතුටේ ලක්ෂණය. සැබෑ සතුටේ ලක්ෂණය ඒ වැඩේ කරන මේ වර්තමාන මොහොතේ. අප හිතනවා නම් අප කරන දෙයක් කළා ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා. අපමුළු ජීවිත කාලයක් පුරාම සතුට හොයාගෙන ගිය අය මිසක් සතුට බිඳපු අය නෙවෙයි පිනතුනි. අනේ නිසා තමයි අප නිතරම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේද? ඒ හෙට එනවද? ඒකට කවදාවත් නෑ පිනතුනි. අපි කියන්නේ බාලගිරි දෝෂය කියලා නේ. ඔව්, අද නොවේ හෙට කියලා ඉන්නේ අපි ඉතින්. මැරෙන දවස වෙනටත් නෑ, අද මැරෙන්නේ හෙට තමයි සන්තෝෂෙති. කවදාවත් හෙට කියන දවස එන්නේ නැහැ. එනිසා පින්නතුනි සතුට සැබෑ සතුටක් නම් ඒ සතුට මේ මොහොතේ විඳින සතුටක් වෙන්නට ඕන. මේක තමයි සතුටේ තියෙන පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය මොකද්ද? සම්බං පරවසං දුක්ඛං සම්බං ඉස්සරියං සුඛං කියලා භාගවතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි දෙයක පාලනය තියෙන්නේ අනිත් කෙනෙක්ගේ අතේ නම් ඒක දුකට හේතුවක් වෙනවා. යම්කිසි දෙයක පාලනය අධිපති භාවයේ තියෙන තමන්ගේ අතේ නම් අන්න ඒක සතුටට හේතු වෙනවා. අද ඔබ කල්පනා කරලා බලන්න, අද ඔබට මේ අවස්ථාවේ ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන්නේ කුමන කාරණාවලින්ද කියලා නිකන් හිතලා බලන්න කියන්න එපා. කාරණා පහක් විතර ලියලා බලන්න. අද දවසේ ඔබට වැඩිපුරම සතුට ලැබෙන්නේ මොන වගේද කියලා හිතලා තියෙනවද? ඔබේ දරුව වෙන්න පුළුවන්, ඔබේ ගෙදර වෙන්න පුළුවන්, ඔබේ රැකියාව වෙන්න පුළුවන්, බැංකු පොතේ තියෙන සල්ලි ටික වෙන්න පුළුවන්, කනකර ආභරණ ටික වෙන්න පුළුවන්, ඇඳුම් ටික වෙන්න පුළුවන්, ඔබේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, ඔබේ කොණ්ඩ විලාසය වෙන්න පුළුවන්, ඔබේ දරුවගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඔබේ ලස්සනට හදපු නිවස වෙන්න පුළුවන්, ලොකු ඉඩම වෙන්න පුළුවන්, ඔබේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, ඇතැමිට ඔබේ නිරෝගීකම වෙන්න පුළුවන්, ඔබේ යෝන් ශරීරය වෙන්න පුළුවන්. මෙන්න මේ දෙයක් ගැන නම් ඔබේ සතුට අද ඉහෙලින්ම තියෙන්නේ. ඒ සතුට එන්නේ නම් අඩු වෙනවද වැඩි වෙනවද? ඒ සතුට එන්නේ නම් පිනතුණිය අඩු වෙනවා. ඒ සතුට දුක සඳහා හේතු වෙනවා. ඇයි මේ සතුට ලබන දේ පිළිබඳව පාලනය තියෙන වෙනක් කෙනෙක් යතියි. ඔබට ඒක පාලනය කරන්න බෑ. එක මොහොතෙන් අපේ ගෙදර භූමිකම්පාවකින් ගින්නකින් වෙනස් වෙන්න පුළුවන්. එක මොහොතකින් අපේ දරුවා ඥාතින් අපට අහිමි වෙන්න පුළුවන්. එක මොහොතෙන් අපේ තියෙන මේ ශරීරේ රූප සම්පත්තිය නැති වෙන්න පුළුවන්. ගින්නක් ඇවිල්ලා ගින්නකට හොනොතින් කුස්සිය වාජනයක් එහෙම වුණොත් ඇදැම්මිට මොන පිච්චෙන්න පුළුවන්නේ? මොන තින ලස්සන නැති වෙලා යන්න පුළුවන්. පිළිකාවක් ආවොත් ශරීරේ කෑලි කපල වෙන් කරන්න වෙනවා. අයින් කරන්න වෙනවා. අපේ තියෙන කොණ්ඩෙට නම් අපි ආසා කරන්නේ කොණ්ඩේ හැමදාම ලස්සනට තියෙනවද? නෑ, කොණ්ඩේ අඩු වෙනවා ලස්සන. අපි රැකියාවට නම් වැඩිපුර ආසා කරන්නේ ඒ රැකියාව තමයි හැමදාම තියෙනවද? නෑ, ඒකෙන් කවදද තමයි විස්රාම යන සිද්ධ වෙනවා. ඔබේ දරුව ගැන නම් වැඩි විශ්වාසයක් තියලා ඉන්නේ. දරුවෝ බලන්නේ හැමදාම ඉන්නවද? නෑ, දරුවෝ බලන්නේ හැමදාම නෑ. දරුවා ටිකෙන් ටික ඈත් වෙනවා. දරුවා වෙන කෙනෙකුට බාර දෙන්න වෙනවා. නිකම් බාර නොගත්තොත් මුරදී නම් ඇතැම් විට දරුවට අතවත් තියන්න දෙන්නේ නැහෙනි. පස්සේ කාට හරි දෙන්න බලන බැරි වුණොත් දේපල ටික ඔක්කොම එක හරි අරන් යන්නේ කියලා කියනවනේ. අනේ මම මැරෙන කලින් දරුවට කොහොම හරි මේ ආරක්ෂාවක් ඕන නිසා දේපල ටික ඔක්කොම හරි දෙන්න මෙයා බාර ගන්න කියලා. පින්නතුනි මේක තමයි බාහිර දෙයක සතුටේ තියෙන ස්වභාවය. එක්කෝ ඒ බාහිර ටික තිබිද්දී අපට නෙද්දක පියාගන්න වෙනවා, එක්කෝ අප නෙද්දක අරගෙන ඉඳිද්දී අපට ජීවිතයේ දේවල් ටික අහිමි වෙලා යනවා. මෙන්න මේක තමයි ජීවිතය යථාර්ථය. අන්නේමනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ සැබෑ සතුට සැබෑ සැනසීම අපට දේශනා කරනවා. කොහොමද? සම්පන් ඉස්සරියන් සුඛං. අපට යමක පාලනය අපේ අතටම ගන්න එක, අපි කරපු හොඳ දේවල් නිතර හිතන එක, අම්මට තාත්තට සැලකපු එක, දුන්නා වූ දානයන් පිළිබඳව රැකපු සීලය ගැන, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී භාවනාව, පංචශීලය, සමත භාවනාව, ආනාපාන සතිය, විදර්ශනාව, මෙන්න මේ කරුණ වලින් නම් අපේ සතුට තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපේ සතුට තියෙන්නේ ඇසට රූප බැලීමෙන් නොවේ නම්, අපේ සතුට තියෙන්නේ කනට එන ශබ්ද මත නොවේ නම්, අපේ සතුට තියෙන්නේ නාසයට පතිත වෙන ගඳ සුවඳ, දිවට එන රසය, කයට එන පහස පිළිබඳව නොවේ නම්, අපේ සැබෑ සතුට තියෙන්නේ මනසට එන කුසල අරමුණක් එක නම්, අන්න එතන තමයි සබ්බං ඉස්සරියං සුඛං තමන්ට සැබෑ සතුට වැඩි වෙන මාවත. මෙන්න මේක අපි මනමින් තේරුම් ගන්නට ඕන. මේක හොඳින්ම තේරුම් ගන්නට ඕන. මෙන්න මේ ආධ්‍යාත්මික ගමනේ දිනෙන් දින අපේ ගුණ දහම් දිනු වෙනට ඕන. ඒ ගුණ දහම් දිනු වෙන්න ධර්ම ශ්‍රවණය ප්‍රධානතම සාධකයක් වෙනවා. පිළිතුරුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සඳහා. එකක් තමයි අපේ ජීවිතයේ කොයි මොහොතෙම ගියත් අප මේ ලබා තියෙන සුගතියක් හෝ මිනිස් ආත්ම භාවයට පහළට නොවැටෙන විදියට අපේ හිත සුගතියක පිහිටවන්නට. දෙවෙනි කාරණිය තමයි දුකේ හට ගැනීම හා නිරෝධය පැහැදිලි කළ දීලා දුකේ නිදහස් වන ආකාරයට දිනෙන් දින අපේ චර්යාව මෙහෙවන්නේ. මේ අතරිනුත් ප්‍රධානම දේ පිනතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන මොහොතෙහි උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් අතරින් චුතුපපාත ඥානය ලැබුණා. සත්‍යයන් එක භවයකින් චුත වෙලා වෙනත් භවයක පිළිසිඳ ගන්න ආකාරය උන්වහන්සේ ඉතාම මනවින් දැක්කා. දැක් අවස්ථාවේ බුදුහාමුදුරන් පිනතුනි මේ සත්‍යයන් ගැන ලොකු සංවේගයක් ඇති වුණා. මොකක්ද ඒ සංවේගය? ඒ සංවේගය මොකද්ද? මේ මිනිස් ලෝකයේ ඉඳලා මිය යන අයගෙන් බොහෝ දිනේ ඉපදෙන කොහෙද? ඔව්, මිනිස් ආත්ම භාවයන්ට පහළ ස්ථානවල පිනතුනි. ඇතැම් විට සමහර ඇත්තන් නිකන් ඉන්නේ නැත්නම් පින්කම් කරන අය. ඇතැම් විට අවසාන කටයුතු බොහොම ඉහළින් කරලා ಗುಣගතන කරන අය. එහෙම ඇත්තැම් විට මරණයෙන් පස්සේ දුගති ගාම වෙනවා. ඉතාලම් ටික දෙනයි පින්නතුනි සුභතියට යන්නේ. මෙන්න මේත් එක්ක බුදුරජාණන් වහන්සේට ලොකු සංවේගයක් හටගත්තා. අනේ නිසා තමයි උන්වහන්සේගේ ධර්ම දේශනාවලදී ක්‍රම දෙකක් අනුගමනය කළේ. එකක් තමයි අනුපුබ්බී කතා, අනික සාමුකංශික දේශනා. අනුපුබ්බී කතා කියලා කියන්නේ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මුලින් දේශනා කරන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමන ආදීනම්, ඕකරං සංකලේසං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් දානය, සීලය, ස්වර්ගය ආදී කරුණු තමයි මුලින් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ුත් එහෙමයි. මිහිඳු මාහිමියන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ මුල්ම අවස්ථාවේ දේශනා කරපු දේශනා තුනෙන් ප්‍රධානම දෙකක් තමයි, එකක් තේටවත්තුව, අනෙක විමානවත්තුව. විමානවත්තුව සහ තේටවත්තුව කියන මේ කාරණා දෙක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මත පිහිටියා වූ මිහිඳු මාහිමියන් වහන්සේ දේශනා කළා. ඒකට හේතුව විමානවත්ත්වය මොකක් ගැනද කියන්නේ? විමානවත්ත්වය කියන්නේ පින් කරලා සුගතිගාම වෙච්චාගේ කතා ප්‍රවෘත්ති කියන්නේ. විශේෂයෙන් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කළා. ඒ සිදුවෙච්ච සිදුවීම් වලට අදාළ වූ සත්‍යයන් සුගතිගාමීව පිළිබඳව කතා දේශනා කරනවා. ඊළඟට අපාගත වෙච්ච සත්‍යයන් පිළිබඳව කතා තියෙන පේතවත්ව දේශනා කරනවා. මෙන්න මේක තමයි මුල්ම කාලේ දේශනා කරපු දේශනා. මේකට කියනවා 6-4 කියා දෙනවා කියලා. 6-4 කියන්නේ මොකද්ද? 6-4 කියන්නේ මොකද්ද? ඔව්, දිව්‍ය ලෝක 6යි, සතර පායයි. හොඳ නරක දෙක කියලා දෙනවා. අපි කියන්නේ කෙනෙකුට හොඳ නරක කියලා දෙන්නවනේ කියලා. 6-4 කියා දෙන එක. අපි කියන්නේ සමහරට බණිනිය 6-4ක් දන්නේ නැහැ කියලා නේ. ඒ කියන්නේ හොඳ නරක පින පව දෙක දන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. 6-4 දැනගත්තු ගමන් මොකද වෙන්නේ? 8-5 රකින්නවා. 8-5 කියන්නේ මොකද්ද? පොහොය අටසිල්, නිති පන්සිල්. පොහොය අටසිල් රකින්නවා, නිරතුරුව පන්සිල් රකින්නවා. නමුත් අපිට බොහෝ විට මේ 6-4ත් මේ 8-5 අමතක වෙලා අපිට අර කුස්සියේ තියෙන දේ තමයි මතක. ඒ මොකද්ද? ඒ තමයි 3-5නේ. ඔව්, ඒ 3-5 වලට වඩා අප දැනුවත් වෙන්නට ඕන 6-4ත් 8-5ත් කියන මේ කාරණා දෙක පිනතුනි. මෑණියෝ එන්න, මෙහාට එන්න, ඉඩ තියෙන වාඩි වෙන්න. ඇතුළට එන්න. පහසු තැනකින් ඉන්න. පුටු එහෙමත් තියෙනවා. පිටිපස්සෙන් පුටුවක් අරන් හරි දැන්. ඇතුළෙන් වාඩි වෙන මෑණි. පහසු තැනකින් වාඩි වෙන. පුළුවන් තරම් වෙලාවක් ඉන්න ගැටලුවක් නැහැ. අතුරට ආවයි කියලා දිගටම ඉන්න ඕන නැහැ. පහසු වෙලාවක් ඉන්න. හොඳයි පින්තුනි, මෙන්න මේ කරුණවලින් බුදුරජාණන් වහන්සේ අපට නිතරම දේශනා කළ කාරණයක් තමයි පින්තුනි, මෙන්න මේ සුගතියට අප වැඩ ටික සලසා ගන්නට ඕන. අපට ඕනෑම දෙයක් ප්‍රමාද කරන්න පුළුවන් පින්තුනි, මේක ප්‍රමාද කරන්න බෑ. ඒක ප්‍රමාද කරන්න බෑ. ඇයි? ඒකට හේතුව කොයි මොහොතේ අපේ ජීවිතය කෙලවර වේද කියලා අපිට කියන්න බෑ. වයස් සීමාවක් නැහැ. අම්මල තාත්තල ඉඳිද්දි දරුවෝ ජීවිතෙන් සමු ගන්නවා. අම්මල තාත්තලයි දරුවෝයි දෙකොළම ඉඳිද්දි දරුවන්ගේ දරුවෝ ජීවිතෙන් සමු ගන්නවා. එහෙම ජීවිත අනුසරක් ඔබත් මාත් ඉදිරියේ මේ තියාගෙන ඉන්නේ. අනේ නිසා අප කොයි අවස්ථාවක කුමන කාරණකින් මිය ගියත් කිසිදු අවස්ථාවක මිනිස් ලෝකෙන් පහලට නොවන විදිහේ ස්ථාවර වූ මානසිකත්වයක් අප විසින් ගොඩනගාගෙන තියෙනට ඕන. එහෙදි විශේෂ කාරණයක් තමයි පින්නතුනි ධර්මයේ සඳහන් කරනවා සංඛාර උප්පත්ති කියලා සූත්‍රය. මේ සංඛාර උප්පත්ති සූත්‍රය දේශනා කරනවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, සෘතුවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු ඉහෙලින්ම දිනු කරගෙන ඉන්නවා නම් ඒ තැනැත්තාට තමා යන සුභතිය ගැන කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. යා සෝවන් වෙන්න ඕනේ. යා බෝසත්වරයෙක් වෙන්න ඕනේ. යාගේ ශ්‍රද්ධාව වැඩි නම් යාට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදු දම සංඝ කියන තෙරුවන නම්. යාට දිනපතා වැඩිපුර මතක් වෙන්නේ තමා රකින්න සීලය, පංචශීලය සහ තමා රැක වටසිල්ලාදී උසස් සීලයන් නම්. යාට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා නම්. විශේෂයෙන් චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකය, ධාතු, ආයතන, නාම රූප, පෙන, පව මේ වගේ කාරණා නම් දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ. ඒ වගේම ඡාග. එයාට දවසට වැඩිපුර මතක් වෙන්නේ දීපු දානයන් ගැන නම්. ඒ වගේම එයාට දිනට වැඩිපුර මතක් වෙන්නේ ප්‍රඥාවට අදාළ කාරණේ නම්. දුකේ හට ගැනීම හා නිරෝධයේ කරුණන් උට වැඩිපුර ජීවිතේ මතක් වෙන්නේ. අන්නේ කෙනාට තමාගේ සුගතිය ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. යම් මනස ලෝකෙ ඉපදෙනවද? දිව්‍ය ලෝකෙ ඉපදෙනවද? බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවද කියලා එයාට කලින්ම තීරණය කළින්න පුළුවන්. අන්තිම මොහොත වෙනකන්, අන්තිමට හාමුදුරු ටිකක් පිළිත් කියන ගෙන්නනකන්, ජීවමත වස්ත්‍රයේ පූජා කරනකන්, හත් දවසේ දාන දෙනකන් එයාට වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනේ. යාට කලින්ම සම්පූර්ණ තීරණය කරන්න පුළුවන් මී යන්න බොහෝ කලකට පෙර තමන් යන්නේ කොතැනද කියලා. ඒ තරක් නෙවෙයි යන් දිවි ලෝක යනවා නම් මොන දිවි ලෝකෙද කියලා කලින්ම තීරණය කරන්න පුළුවන්. යා ඉපදෙන චාතුර්මහරජිකේද? යත් තවතින්සේද? පරිණිමිත වස්තවතියේද? නිමන රතියේද? මේ ආදිවාසීන් තමා ඉපදෙන දිවි ලෝකෙ ගැන තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. ඒ තරක් නෙවෙයි එතන තම මනුස්ස ලෝකෙට එනවා නම් ඉපදෙන ප්‍රදේශය කොහෙද? යා ඉපදෙන්නේ මොන කුලයේද කියන එක තීරණය කරන්න පුළුවන්. තමා ඉපදෙන්නේ එදා ಭಾರತයේ හැටියට නම් බ්‍රාහ්මණ කුලයේද, ශාස්ත්‍රීය කුලයේද, වෛශ්‍ය කුලයේද කියලා ගහපති කුලයේද මේ ඕනම දෙයක් කලින් යාට තීරණය කළා. යාට පරලෝට වීසයක අතේ තියාගෙන ආයින්න කලින්ම සර්ටිෆිකේට් එක අතේ තියාගෙන ඉන්නේ. පින්නතුනේ මෙන්න මේ හැකියාව අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනින් ලබාගෙන තියෙනට ඕන. තමා ධර්මය නිසිසේ පරිහරණය කරා නම් මේ උතුම් සම්බුදු සසුනේ ඔබ නිසිපල නෙලාගත්ත නම් මෙන්න මේක ඔබට තියෙනට ඕන. ඔබ කොයි මොහොතේ මිය ගියත් ඔබ ඉපදෙන සුගතියක සහ ඒ ඉපදෙන තැනදී ඔබට මේ වගේම ධර්මයේ හැසිරෙන්නට සම්බුද්ධ ශාසනයත්, කල්යාණ මිත්‍රයන්, සුගතිය මෙන්න මේ දේවල් ඔබ සම්පූර්ණයෙන්ම සපුරාගෙන ඉන්නේ. හරියට අස්සෙක් මත හිටපු කෙනෙක් ඇටෙක් පිටට නගිනා වගේ ඔබ ඉන්න තැනින් හෙලට යන. අන එදාට ඔබට ජීවිතය අවසාන මොහොතෙහි ඔබේ දේපල දරුවන් ගැන හඬන්න වැළපෙන දෙයක් නැහැ. එහෙම වෙන්න නම් අප කල් තියාම සබ්බේහි පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අප කැමැති ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නැවත නැවත සිහි කළ තියනට ඕන. මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. නැවත නැවත සිහි කළ තියන අඩු ගානේ දවසට තත්පර දෙකක් හරි ඇස් දෙක පියාගෙන හිටන්න. මගේ ගෙදර, මගේ ඉඩම, මගේ දරුවෝ, මගේ ශරීරය මේක මට ඕනම මොහොතක මට අහිමි වෙනවා. එහෙමයි අහිමි වුණාම මට තියෙන ශ්‍රද්ධාව සීලය නිසා මං හොඳ සුගතියක දහම පිළිපදින්න පුළුවන් තැනක මං ඉපදෙනවා කියන සිත පිහිටවාගෙන ඉන්න පිණිස. එතකොට තමන්ට මේ දැනට තියෙන වඩා දෙයක් තමන්ගේ හිතේ තමා උපයාගෙන ඉන්නේ. එතකොට තමන්ට ওই දැන් තියෙන පරණ ගෙදර හිත තියාගන්න ඕනේ නැහැ. ඊට වඩා හොඳ තැනක තමන්ගේ හිත පිහිටලින කොයි වෙලේද? තමන් ඉතර සුගතියේ ඉන්නේ. අර ගෙදර තියෙන අඩුපාඩුකම් එච්චර දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ කියලා සඳහන් කරනවා. ජීවිතය අවසාන මොහොතේ තමා කළා වූ පිනක් තමන්ට නිතරම සිහිපත් වෙමින් තියෙනවා. අන්න එහෙමනම් තමන් ඉන්න තැන අත්හරිනකොට තමන්ට බයක් නැහැ පිනතුනි. අද අප ජීවිත අවසාන මොහොතේ බය වෙන්නේ ඇයි? අපේ හිත පිහිටන්න තැනක් කලින් පිළිසරණක් රැකවරණයක් අප සලසාගෙන නැහැ. අපට පිහිටන්න තැනක් නැහැ පිනතුනි. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ හිත gederin pitiyanne gederata ma ælila tiyenne gederata ma aasa karagena daruwanta ma aasa karagena tama inna kaamareta gedara watti watina gahak tiyena nan e gahata hita bændila tiyenne pinuthuni antiya mohothe attaraganna eka lesi na pinuthuni badha ganna hiten ewa meka pinuthuni taama abhage sampanna avasthawa e mattamata ape hita bændulut mokada wenne ඔව් පින්නතුනි ගෙදරින් පිට නැ යන්නේ නැහැ. ගෙදරම තමයි. ගෙදරම තමයි මරණයෙන් පස්සේ. තමා මිය ගිහිල්ලා දවස් ගාණක් යනකන් තමන්ගේ හිතවත් දන්නේ නැහැ තමා මිය ගිහිල්ලාද කියලා. තමා ගෙදර සැරිසරමින් ඉන්නවා. ඔන්න එතකොට බලන මෙන්න කවුද කෙනෙක් මැරිලා ඉන්නව ගෙදර? දරුවෝ කෑ ගහනවා. ඊට පස්සේ උඩ ඉඳලා බලාගෙන ඉන්නවා. අනේ මේ තමන්නේ මැරිලා තියෙන්නේ මේ. දැන් ඉස්සර වගේ කැම්පීම ටික දෙන්නේ නැහැ නේ ගෙදර. දැන් තමන්ගේ ගණන් ගන්න නැහැ මෙන්න අරන් යනවා. තමන්ගේ ශරීරෙ මෙන්න ඔක්කොම ටික අරගෙන අරන් යනවා සොහනට. ඉතින් දරා ගන්න බැරුව ඇතැම් විට ඒ පෙට්ටිය උඩටම වටෙන සමහරලාට ඔන්න පෙට්ටියත් බරනවා ඊට පස්සේ. පින්නතුනි ඇත්තටම යථාර්ථය මේක. මේක බය හිතෙන කියන කතාව නෙවෙයි පින්නතුනි. ඔබ බය කරන්න කියලා හිතාගෙන බුදුරජාන් වහන්සේලවත් ශ්‍රාවකයන් වහන්සේලවත් කවදාවත් ධර්මයෙන් බැහැර දෙයක් කියන්නේ නැහැ. මේක යථාර්ථය පිනතුනි. මේක තේරුම් අරගෙන අප හැකි තාක් ඉක්මනින් සුගතිය හිත පිහිටවා ගන්නට ඕන අප කැමති එකට. මේ පිනතුනි හැම දිනෙකම ස්වාමින් වහන්සේලාට බොහොම ආදරෙන් ගෞරවයෙන් සැලක නැත්තම් මේ ඇත්තන්ගේ දෑතින් කොච්චරනම් ස්වාමීන් වහන්සේට දානේ පූජ කළද්දනි මේ ඇත්තන්ගේ දෑතින් කොච්චරනම් පන්සල් අතුගාලද්ද කොච්චර අපට පිරිකර පූජ කළද්ද මේ දෑතින් ස්වාමීන් වහන්සේට කොච්චරනම් වැඳලද්දනි එහෙම ජීවිතයක් පිනුතුනි ඔබ මිනිස් ලෝකයෙන් පහලට යනවා දකින්නට අප කැමති නැහැ අප කැමති මේ ඉන්න තැනට වඩා ඔබ ඉහළ තැනකට යනවා දකින්නටයි අප කැමති ඒ නිසයි මේ ඔබට බණ දේශනා කරන්නේ. අන්න ඒ ධර්ම ප්‍රතිලාභය හැකි තාක් ඉක්මනින් ඔබේ ජීවිතය තුළට ලබා ගන්න පින්නතුනි. ගත වෙන හැමදාම ඔබ කුමන වැඩ කටයුත්ත කළත් ඔබ කොහේ ගියත් කොතන හිටියත් ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී සම්බුදු ගුණය. ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නට ඕන සද්ධර්මයේ ස්වාකාත ආදී සදහම් ගුණයක්. ඔබට වැඩිපුර දවසට මතක් වෙන්නට ඕන ස්වාමින් වහන්සේලාගේ සුපටිපන්නතා ආදී සංඝ ගුණ. ඔබේ ලෝකය ආධ්‍යාත්මික ලෝකය. ඒ ආධ්‍යාත්මික ලෝකයේහි බුදුරජාණන් වහන්සේ තාම වැඩ සිටිනට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකයේහි සරුවත් මුගලන් මහකාශ්‍යප සීවලී ආදී ඒ නික්ලේසි මහරහතන් වහන්සේලා තාම වැඩ සිටිනට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකයේහි චිත්තගහපති හත්තාලවක නන්දමාතා කුජුත්තරා විසාකා බන්දුල මල්ලිකා සුමනා මේ අය ඔබේ ආධ්‍යාත්මික මිතුරු මිත්‍රයන් වෙනට ඕන. කේමා උපලවන්න වැනි ඒ උත්තමාවියන් ඔබේ ආධ්‍යාත්මික මිතුරන් වෙනට ඕන, මිතුරියන් වෙනට ඕන. එයා ගැන සිතන මොහොතේ ඔබ යැත්තක ජීවත් වෙන මොහොත. එයා මිය ගියත් ඔබ එයා සමග නිතර ගනුදෙනු කරන්නට ඕන, එයාගේ ගුණ දහම් සමග. ඒ වගේම ඔබ දීපු දානයක් ඔබට නිතර මතක් වෙන්නට ඕන. නිතර නිතර ඔබ මේ ජීවිත කාලේ දීපු වැදගත්ම දානයන් මතක් කරගෙන ඒ දානයන් චාගානුසුති භාන බවට පත් කර ගන්නට ඕන. ඔබ නිතර රකින්න පංචශීලය ඔබට දවසට වාර ගාණක් මතක් වෙන්නට ඕන. මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නේද? මම කුඩා කාලේ පටන්ම හැම වෙලාවෙම මේ පංචශීලය ආරක්ෂා කරා නේද? අඩුපාඩු තියෙන පුළුවන් පිනතුනේ, ඒ වෙච්චර හිතන්න එපා. ඔබ කරපු හොඳ දේවල් නිතර ඔබ සිහි කරන්. ඒ වගේම ඔබ විශේෂයෙන් අම්මට තාත්තට සලකපු අය, සලකන අය. අම්ම තාත්ත ඉන්නවා නම් හැකිතාක් ඉක්මනින් උපරිමෙන් සලකන්න. ඔබේ මතකේ සදා නොමැකෙනසේ එයාටන්ට උපකාර කරන්න. මිය ගිහලා නම් ඔබේ අය ඉන්න කාලේ කරපු දව උපකාර හොඳට මතක් කරගන්න. අඩුපාඩු වුණා නම් ඒ වෙච්චර හිතන්න එපා. තමා හොඳට සලකපු අවස්ථා හොඳට සිහිපත් කරගන්න. මෝපිය උපස්ථානේ. ඒ වගේම දවසට සුළු මොහොතක් හරි සීල සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ මෛත්‍රී සිතුවිල වඩන. මෙත්තා චේතුමි සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ලෞකික කුසල් වලින් ඉහළම කුසලයේ විදිහට දේශනා කරේ මොකද්ද? මෛත්‍රී භානාව පිණුතුනි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දේශනා කළා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. දැන් අපි ඇතැමිට පින්කම් කරන්න සල්ලි නැහැ කියලා එහෙම කියනෝනේ. අනේ ඉතර නම් අපි පින්කම් කළා, දැන් ඉතින් එච්චර නැහැනේ, හාමුදුරනේ අපිට සල්ලිත් නැහැනේ ඉතින්. දැන් රස්සාව කරන්නේත් නැහැනේ, ඉතුරු කරපුවා දැන් ටිකින් ටික ඉවරයි, දරුවන්ට දීලා කියලා අපි දුක් වෙනවා, පින්කම් කරන්න සල්ලි නැහැ කියලානේ. පින්නතුනි බලන්න මහා පුණ්‍ය ගංගාට මොනවද? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. මම ධර්මයේ සරණ ගියපු කෙනෙක්. මම සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක්. මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක්. පංචශීල එක එක කරුණු මම ප්‍රාණඝාතින් වැළකීච්ච කෙනෙක්. මං සොරකමින් ප්‍රාණඝාතයෙන් වැරදි කාම සේවනයෙන් බොරු කීමෙන් මද්‍රව්‍ය භාවිතයෙන් මං වැළකීච්ච කෙනෙක් කියලා මේ තමාරකින පංචශීලයත් මේ තෙරුවන් සරණ යාමත් කියන මේ කාරණා අටට කියන්නේ මහා පුණ්‍ය ගංගා අටක්, මහා පින් උල්පත් අටක් වෙනතුනි. අනේ සියලුම පින්කම් දෙගොඩ තලා ගිහිල්ලා මෙන්න මේ මහා පුණ්‍ය ගංගා පින් උල්පත් අට අපේ මුළු ජීවිතයේම සිසාරා ගමන් කරන මහා දිය පාර අටක් වෙනතුනි. මෙන්න මේ අට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සහ පංචශීලයේ තමාරකින මේ කාරණා පහ කියන මේ තුනත් පහත් කියන කාරණා අට දවසට පුළුවන් තරම් වාරයක් හිතන්න පිනතුනි. තමන්ට දවසට වාර පුළුවන් තරම් වාරයක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන මේව පිනුතුනි කියන්න කියපු වාර කිව්වට වැඩි නෑ. යුරෝපයේදී අපට සමහර අය හමු වෙලා තියෙනවා උපතින් අබෞද්ධය, මුලින් කතෝලික වෙච්ච අය, බෞද්ධ වෙච්ච අය. ඒගොල්ලන් කියනවා දවසට තුන් වතාවක්වත් අඩු ගානේ මේක කියන්න ඕන කියලා. බුදුම ශ්‍රද්ධාවෙන් එක කරනවා පිනොතනි. අපි අය කොහොමද කියන්නේ? ඔය එක පාරක් සිල් ගත්තාම ඇති? ඔගේ හැමදාම කියන්නේ එකක් නේ ඔක පිළිපදින එක? ඔහොම කියලා හරිය මාන්නකාරකමක් ඇති කරගන්නවා. නෑ පිනොතනි. ඒ කියනකොට අපිට නැවත මතක් වෙන අර්ථ සහිතව කියනවනම් ඒක තමයි ඒ මොහොතට ඒ තුල පිටලින්. හැබැයි අවබෝධයෙන් සිහිනුවණින් එක කරන්න ඕන. නැත්තම් කියන්නම් වාලේ වටපිට බල බල වෙනව හිතෙද්දී කිව්වටම වැඩක් නැහැ. ඊට වඩා හොඳ නෝ කීන්නේ. කරනවා නම් හරියට ඒක කරන්න. තමන්ට ජීවිතයේ සතුට හැදෙන මෙන්න මේ කාරණා අට තුල ඔබට දවසට වැඩිපුර වාරයක් ඔබේ හිත පිටලා තියෙනවා නම් ඔන්න ඔබට යන පැත්ත ගැන පැහැදිලි දැක්මක් විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ විශ්වාසයේ පිනුතුනි හැකි තාක් දුරට ජීවිතේ දියුණු කරගන්න. කියතර කරන හැම පින්කමකදීම ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චයා කියලා හිතන්න. මට මේ පින්කම හේතුවෙන් සසර නිවන් දකින තුරාම සත්පුරුෂ ඇසුරම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉපදෙන හැම ආත්ම භාවයකම සුගතියක සම්බුදු සසුනක් මුණගැහෙන සද්ධර්මයේ දේශනා කරන කලණ මිතුරන් වැඩ සිටින තැනකම මගේ උපත සිදු වේවා කියන නිතර අහිංසක පැතුමක් ඇති කරගන්න. ඔබේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන් ඉෂ්ට වෙනවා. අදත් මේ ඉෂ්ට වෙලා තියෙන්නේ ඔබේ අතීතයේ කරපු මහත් වූ පුණ්‍ය ඵලයක ප්‍රාර්ථනාවක ප්‍රතිඵලය පිණිසුනි. ඔබට අනාගතය ලබා ගන්නවරු නැහැ ඒක. හැබැයි ඔබේ සඳහා මානසික නැඹුරුතාවයකින් මානසික සූදානමකින් නිතරම පසු වෙනට ඕන. මෙන්න මේක තමයි සුගතියට මාවත. පින්තුනි ධර්මය ගැන කරුණු සාකච්ඡා කරද්දී අපට මුණගැහෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෘතඥතාවයේ කලුණ සැලකීම කියන කාරණේ. කලුණ සැලකීම. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව කියන කාරණා. මේ කාරණා දෙක පින්තුනි දැනටත් ඔබ ළඟ තියෙනවා. හැබැයි අවබෝධයෙන් මේකේ ගැඹුරටම යන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා කේවලං හේසා භික්ඛවේ සත්පුරුෂ භූමේ යතිදං කතං යුතා කත වේදී කියලා. මුළු මහත් සත්පුරුෂ ධර්මෝ කියලා කියන්නේ කල ගුණ සැලකීම කියලා. යම් තාක් හොඳ දේවල් ලෝකේ තියෙනවා නම් කිසියම් කෙනෙක් හොඳ දෙයක් කරනවා නම් ඒ කරන සෑම හොඳ දෙයකම පදනම මොකද්ද? කලගුණ සැලකීම. බලන්න ඔබ කරන හොඳ දේවල් බලන්න. මොනවද හොඳ දේවල්? උදෑසන තමන්ගේ මූණකට හේදීම ඉඳන් බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජ කිරීම දක්වා කරන හැම දෙයක්ම මොනවද? කලගුණ සැලකීම. ඔබේ මූණ හොදන එක කොණ්ඩේ පීරන එකත් කලගුණ සැලකීම. ඔබේ ශරීරයට කලගුණ සැලකීම. මේ ශරීරයට කැම දෙන එකත් කලගුණ සැලකීම. මේ ශරීරය පෝෂණය කරන්න, මේ ශරීරය ජීවත් කරන්න ඇතුළේ ඉන්න සතුට එකක් ඉන්නවනේ. ඒ කටියට තමයි මේ කැම දෙන්නේ. අපි කාට කඩන රහට කැම කරනවා කිව්වට මේ ඇතුළේ කට්ටිය බලාගෙන ඉන්නවා. අපි ගෙදරට කුලිය ගෙව්වට, විදුලි බිල ගෙව්වට මෙහෙ සත්තු සිය ගානක් ඇතුළේ වැඩ. ඒගොල්ලන්ගේ ගම මේක. අපි එක නඩතුගෙන එක මේ කරන්නේ. ඒ අතර ඉතින් අපිත් හැඩ වැඩ වෙල ඉතින් ඇඳලා කියලා යනවා කොණ්ඩේ පියරගෙන අපේ කියලා හිතන. අපි හිතන අපේ ශරීරය කියලා මේක ඉන්න හිතන්නේ ඒගොල්ලන්ගේ කියලා මේක. මිය ගිහපු ඥාතින් අපි දිහා බල හිතන ඒගොල්ලන් කියන මේ අපේ දරුවෝ, මේ මගේ දුව, මගේ පුතා කියලා ඒගොල්ලන් එහෙ බලන් ඉන්නවා. පින්නතුනි අපි රැකියාව හොඳට කරනවා නම් ඒකත් කලුණ සැලකීම. ඔබ රැකියාවක් කරනවා නම් ඒක ඊටාම අවංකව සත්භාවයෙන් නිවැරදිව උපරිමෙන් එක කරන්න. රජයේ රැකියාවක් වුණත්, මාසික වැටුපක් ලබන රැකියාවක් වුණත්, දිනපතා කුලියට කරන රැකියාවක් වුණත්, පැය ගාණට කරන රැකියාවක් වුණත්, කුමන රැකියාවක් කරත් පිනතුණි ඉතාම අවංකව සත්භාවයෙන් තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්නේ වෙලාවයි. ඒයකට හේතුව ඒ රැකියාවෙන් ගන්න සල්ලි දෙගෙන පිනුත් අපි මේ කන්නේ, අපේ ගෙදර විදුලි ඩිපිල ගෙවන්නේ, අපේ දරුවන්ව පෝෂණය කරන්නේ, අපේ අමරක අතර සලකන්නේ, ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරන්නේ, දරුවෝ ටික ඉස්කෝලේ යවන්නේ, අම්මට තාත්තට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නේ, අපේ ඇඳුම් ටික ගන්නෙ, අපේ ශරීරයේ හොදන්න වතුර ටිකට බිල ගෙවන්නේ මොනවගෙන්ද මේ? අර ගන්න වැටුපෙන්නේ පින්නතුනි. එහෙනම් අපි මේ රැකියාව කොච්චර අවංකව, කොච්චර ධාර්මිකව, කොච්චර නිවැරදිව, කොච්චර කැපවීමෙන් කරන්න ඕනද පින්නතුනි? ඔබ වැඩ කරන සේවා ස්ථානයක් තියෙනවා නම් එතන දේවාලයක් වගේ පිනතුනේ එතන සලකන්න, පිරිසුදු කරන්න, මල් පූජා කරන්න, එතන පහන් පත්තු කරන්න, හඳු කෝරක් ගහලා තියන්න. ඒක තමයි තමන්ගේ දේවාලේ පිනතුනේ. ඔබ රැකියා කරන ස්ථාන. ඔබට මේ කුසගින නිවන උදව් කරන ස්ථානය. එතන කිසිම දෙයක් පිනතුනේ නීතියෙන් බැහැර දෙයක් අරන් එන්න එපා. ඔෆිස් එක වැඩ කරනවා නම් හාෆ් ෂීට් කොලයක් ගෙදර ගේන්න එපා. තියෙන ඒවත් එහෙ ගිහලා දාන්න. එක පෑනක් ලියුම් කවරයක් එතනින් ගේන්න එපා. එතනේ තියෙන ෆොටෝකොපි මැෂින් එකෙන් කවදාකවත් ගෙදර ඒවා ගහන්න යන්න එපා. ඒක කරන්න එපා. එතනින් ඔබ හාෆ් ෂීට් එක පෑන ගෙදර ගෙන දරුවට දුන්නොත් දරුවා මොකද කරන්නේ? දරුවාත් ලොකු වෙලෙ හැමයි කරන්නේ. දරුව බැලි වෙලාවත් මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක්, ජනාධිපති කෙනෙක් වුණොත් මොකද? ඒ මට්ටමටම කරනවා. අන්තිමට රටේ මහජනතාවගේ බෙහෙත් පෙත්ත, පාසල් දරුවාට තියෙන පාසල් පොතේ ඉඳන් සියලක් මහිම කරනවා. අභිමානවත් ජාතියක් ඒ අභිමානේ පොළොට සමතලා කළේ කවුරුන් විසින්ද? මේ සොරකම් කරන පිරිසක් විසින් පිනතුනි. ඒකට අම්ම වග කියන්නට ඕන. අම්මාට තමයි වැඩි වගකීමක් තියෙන්නේ. අම්මා තාත්තා දෙන්නට මේ වගකීම තියෙනවා. දරුවට කුඩා කාලේ පටන් මේක පුරුදු කරන්න. අපි අනිත් අයගේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. අපි රාජ්‍ය දේපල හාෆ් ෂීට් එකක්වත්, පෑනක්වත්, පැන්සලක්වත්, මකන කෑල්ලක්වත් අපි නීතියෙන් බැහැරව ගන්නේ නැහැ කියන සිතුවිල්ල දරුවාට කුඩා කාලේ පටන්ම දරුවාගේ හිතට දෙන්න. දරුවන්ටත් අභිමානෙන් කියන්න පුළුවන් වෙනට ඕන. අපේ අම්මා තාත්තා කවදාවත් ඔෆිස් එකෙන් හාෆ් ෂීට් එකක් පෑනක් පැන්සලක් ගෙනල්ලා නැහැ. අපේ අම්මා තාත්තා කවදාවත් ගෙදර තියෙන පොත්පත්, එහෙ තියෙන ෆොටෝකෝපි මැෂින් එකෙන් කවදාවත් ගහලා ගෙනල්ලා නැහැ කියලා දරුවට අභිමානෙන් තමන්ගේ අම්මා තාත්තා දෙනගෙන කියන්න පුළුවන් වෙනට ඕන. අන්න එහෙම වුණොත් තමයි මේ ජාතිය ගොඩ ගන්නට, මේ රට ගොඩ ගන්නට අපට පුළුවන්කම තියෙන පිනතුනි. කල්‍යාණ මිත්‍රත්වයේ කෘතගුණ සැලකීම ගැන මේ සඳහන් කළේ පිනතුනි. අන්නේ කලගුණ සැලකීම, උදේට මුහුණ සේදීම, ගෙදර කැමරටක ඉවීම, ගෙදර අතුපතු ගෑම, රැකියාව නිස්සේ කිරීම, අම්මට තාත්තට සැලකීම, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් මහණක් පූජා කිරීම ඔස්සේ, මෙන්න මේ ධර්ම ශ්‍රවණිය ඔස්සේ ධර්මයේ හැසිරීම දක්වා වූ සියලුම කාරණාවල පදනම මොකද්ද? කේවලාහේ සා භික්ඛවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී. මේ සියලු ගුණාංගවල සත්පුරුෂකම් වල පදනම මොකද්ද? කළ ගුණ සැලකීම කියන කාරණය. බලන්න කොච්චර ප්‍රබල කාරණයක්ද බලන් කියනසෙන්නේ. අද මනෝවිද්‍යාව පිළිගන්නවා යම් කිසි කෙනෙක්ගේ සිතේ කලගුණ සැලකීම කියන ගුණය ඇති වෙච්ච ගමන්ම ඔහුගේ මුළු ශරීරයම වෙනස් වෙනවා කියලා. මුළු ශරීරයම නිරෝගී වෙනවා කියලා. මුළු ශරීරයම හරියට කරන්ට් එකක් වැදෙනවා වගේ එයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රබෝධමත් වෙනවා කියලා. ඒ තරම් වැදගත් දෙයක් මේක. ඒක අද නූතන මනෝවිද්‍යාවෙන්, ස්නායු විද්‍යාවෙන් අනාවරණය කර ගනිද්දී අපේ බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් අපට මේක දේශනා කළ තියෙන පිණුතුනි. බලන්න අපි කොච්චර වාසනාවන්තද කියන්නේ. දෙවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධා මූලිකා සබ්බේ කුසල ධම්මා. ශ්‍රද්ධාව තමයි හැම කුසල ධමකම පදනම කියලා දේශනා කරන්නේ. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ඔව් අපි සාමාන්‍ය කියන්නේ ඔය තෙරුවන් කෙරෙහි පැහැදිලි මේක හරි. ඔව් විශේෂයෙන් මෙතෙන්දී පේනතුනේ අපි ශ්‍රද්ධාව කියන එක තේරුම් ගන්නට ඕන. ශ්‍රද්ධාව කියන එක ගැඹුරින් තේරුම් ගන්නකොට ඒ තේරුම තමයි ධර්මයේ තියෙන ස්වාකාත සංදිට්ඨික අකාලික කියන මෙන්න මේ ගුණයන් ගැන තියෙන ප්‍රසාදය විශ්වාසය. වෙනත් විදිහකින් කියනවා නම් අප ධර්මයේ හැසිරෙනකොට අප නිසිසේ ධර්මයේ හැසිරෙනවා නම් අප ජීවිතයේ කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් ඊටාම ඉහෙලින් මේ ජීවිත කාලයේදීම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. අපි යමක් ජීවිතේ සතුට සැනසීම යහපත අභිවෘද්ධිය සඳහා යමක් කරනවා නම් ඒ කරන සියලුම දේවල්ට වඩා ධර්මයේ නිසිසේ පිළිපැදීමේ ආනිසංස වැඩි කියන විශ්වාසය. මේ ශ්‍රද්ධාව වැඩි වුණා නම් පිනතුනේ බලා ගන්න පුළුවන් යාගේ ජීවිතේ වෙනස. මොකද වෙනස? ඒ ශ්‍රද්ධාව ළඟම තියෙන ඊළඟ ගුණාංගය මොකද්ද? විරිය. විරිය හට ගන්නවා. උනන්දුව. ඉන මොටිවේෂන් එක. අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා. මේ දහම් මගේ ඉක්මනට ඉදිරියට යන්න ඕන කියලා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ උන්වහන්සේ අවබෝධ කරගත් දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන විශ්වාසය. දුක හටගන්නේ මෙහෙමයි. ඇසට පේන රූපය පිළිබඳව යථාබෝධය නැති වුණොත් ඒ රූපය තුළ හිත බැසගෙන ඒ රූපයට ආවේනික වූ ජරා මරණ ආදී දුක් ටික විඳින සිද්ධ වෙනවා. ඒ ඇසට කනට පතිත වන රූප ශබ්ද ආදී ගැන නිසි අවබෝධයක් ලැබුණොත් ඒ රූපයෙන් නිදහස් වීම තුළින් දුකෙන් නිදහස් වෙන ලැබෙනවා කියන විශ්වාසය ඇති වෙනට ඕන. මෙන්න මේ දෙක පිනතුණි ඉක්මනටම මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. වීරිය කොයිතරම් වීරිය දහට ගන්නේ මේ තමාගේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද යන හරියට ශරීරයට කරන්ට් එක වැදුනා වගේ දැඩි වීරියක් තිගැස්මක් ඇති වෙනවා මේ ධහමෙන් ඉක්මනට ප්‍රතිඵල ගන්න ඕන කියලා. ඇයි ඒකට හේතුව? මේ ධහමෙන් ප්‍රයෝජන නොගත්තොත් පිනුතුනේ මොකද වෙන්නේ? අපට ජරා මරණ ප්‍රිය විප්‍රෝග ආදී සියලුම දුක් විඳින සිද්ධ වෙනවා. අපි හරියට රේල් පාරක් මැද රේල් පීල්ලට කෝච් බෙල්ල තියන් ඉන්නා වගේ මේ වැඩක් කරනවා. එන කෝච්චියට අහු වෙනවා. තැලිල පොඩි වෙල යනවා. ඒක කෝච්චියක් වෙනවා දරුවෝ විභාගය අසමත් වුණා කියලා. තා කෝච්චියක් වෙනවා අම්මල ඩෙවල ඉස්පිරිතාලේ කියලා. තා කෝච්චියක් වෙනවා සහෝදර ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. තා කෝච්චියක් වෙනවා හවල අමනාප වුණා කියලා. තා කෝච්චියක් වෙනවා හරාමට බැන්නයි කියලා. කොහොමම එක එක කෝච්චි හැම වෙලාවෙම අපේ ජීවිතයේ තැලිල පොඩි වෙල යන මට්ටමට එනවා පින්නතුනි. ඒ කිසිම දුකක් පින්නතුනි බාහිරින් නෙවෙයින්නේ. බාහිර සාධකලත් වෙනසක් තියෙනවා. හැබැයි ඒ දුක සම්පූර්ණයෙන්ම අපේ අවිද්‍යාව තුළ අපි ගොඩනගාගත් දුක් සමුදායක්. බාහිර මේ සතර මහා භූත රූපෙන් හැදිච්ච මේ දෙයට මේ වර්තමාන තුල ඉන්ද්‍රිය සංජානනය වන මේ අවබෝධයට අපි මේ මගේ අම්මා, මේ මගේ දුව, මේ මගේ ආච්චි, මේ මගේ පුතා කියලා මේ අපේ අවිද්‍යාවෙන් පනවගත් ලෝකේ නිසා තමයි මේ දුක් ටික අපට එන්නේ. මේක අවබෝධ කරගත්තු ගමන් අපේ හිත බාහිර රූපයක පතිත වෙන්නේ. ඒ පතිත නොවුනා නම් අපට දුක් ටික එන්නේ නැහැ. අපහද සාකච්ඡා කරන ගාථාව. එක්තරා තැනක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනිය මොකද්ද? කිංසු සුචින්නෝ සුඛමාවහාති කුමක් පුහුණු කරවතින් සැපගෙන දෙනවද කිංසු හවේ සාදෝ තරං රසානං රසයන් අතුරින් උතුම් රසය මොකද්ද කතං ජීවින් ජීවිත මහෞසෙත්නම් කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වන්නේ කියලා හෙවුවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සද්දීත විත්තං පුරිසස්සෙත්නම් මේ ලෝකයේ පුරුෂාර්ථන ශ්‍රේෂ්ඨතම ධනය තමයි ශ්‍රද්ධාව කියන එක සද්දීත විත්තං පුරිසස්සෙත්නම් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ධර්මයේ මනාව පිළිපැදුතින් තමයි ජීවිතයට සැපගෙන දෙන්නේ සත්‍යං හවේ සාදු තරංග රසානං රසයන් අතුරින් උතුම් රසය තමයි සත්‍ය රසය කියන කාරණය පඤ්ඤා ජීවින් ජීවිතමව සෙට්ටම් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා දේශනා කළා මේක තමයි අද දේශනාවේ මූලික තේමා පාඩේ ශ්‍රද්ධාව ධර්මය සත්‍ය රසය ප්‍රඥා එතකොට පින්නතුනි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද මේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන කෙරෙහි පිළොන් තියෙන ප්‍රසාදය විශ්වාසය ඒක ඇති වෙන්නේ කොහොමද ඒක ඇති වෙන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පිළිබඳව තියෙන අවබෝධයનો මේක හටගන්න දුක හටගන්නේ මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන මෙන්න මේ කාරණය මත තමයි ඇත්තටම මේ ධර්මය ගැන ප්‍රසාදය ඇති වෙන්නේ ඒ ධර්මය ගැන ප්‍රසාදය ඇති වෙච්ච පමණට ඒ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රවේදය ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ ධර්මය ගැන විශ්වාසය ඇති වෙච්ච පමණට ඒ ධම්මඟ පිළිපැද්දා වූ ඒ ආර්ය උතුමන්ගේ ජීවිතය ගැන අපට විශ්වාසයක් හටගන්න. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන එක ලයින් එකකට තියලන්නට ඕන. යම්කිසි කෙනෙකුට සංඝ රත්නය ගැන විශ්වාසය ඇති වුණා නම් ඊට පස්සේ බලනවා ඒ සංඝ රත්නය පිළිපදින මේ ධම ධර්ම ගැන ගෞරවය ඇති වෙනවා ධර්මය ගැන ගෞරවය ඇති වුණා නම් ඒ ධර්මයේ දේශනා කරපු ධර්ම ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති වුණා නම් උන්වහන්සේ දේශනා කරන ධර්මය ගැන ගෞරවය ඇති වෙනවා ඊට පස්සේ ඒ ධර්මයේ පිළිපදින සංඝ රත්නය ගැන ගෞරවය ඇති වෙනවා මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන එකම ලින්ක් එකක් එකම ජාලයක් වගේ එකට සම්බන්ධයක් වෙනතුනි. මෙන්න මේ තුනටත් මුල් වෙන්නේ ධර්මය කියන කාරණේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා දේශනා කරේ ඒකයි. යම් කෙනෙක් ධර්මයේ දකින්නවා නම් ඒ තැනැත්තා බුදුරජාන් වහන්සේ දකින්නවා කියලා දේශනා කළේ ඒකයි. ඊටත් ගැඹුරු තව අවබෝධයක් තියෙනවා මොකද්ද? යෝ පටිසම්පදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පදං පස්සති යම් කෙනෙක් පටිසම්පාදේ දකිනවා නම් ඒක නම් ධර්මයේ දකිනවා යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒතරට පටිසම්පාදේ දකිනවා පටිසම්පාදේ දකිනකොට ධර්මයේ දකිනවා ධර්මයේ දකිනකොට බුදුහාඳුරන් හඳුනා ගන්නවා බුදු ධම්ම කියන දෙක හඳුනා ගන්නකොට සංඝ රත්නය හඳුනා ගන්නවා ඊට පස්සේ අපේ ජීවිතයේහි සදා නොනිමෙන මැනි පහන් තුන බවට පත් වෙන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. මේට වඩා ලෝකයක් ඊට පස්සේ අපේ ලෝකේ නැහැ පින්නතුනි. අපේ ලෝකේ මහාම අනර්ගතම රත්නයන් තුන මේ මොන ගැමුනේ. අපේ ජීවිතන කාලයේදී මරණයෙන් පස්සේ අපට තියෙන එකම පිළිසරණ බවට පත් වෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ රත්නය පින්නතුනි. ශ්‍රද්ධාව මහත් වූ ධනයක් වෙනවා. ඇයි ඒක ධනයක් වෙන්නේ? ඇයි ඒකට ධනයක් කියන්නේ? ධනයක ස්වභාවය මොකද්ද පින්නතුනි? ධනයක ස්වභාවය තමයි අප ඒ ගැන හිතනකොට අපේ හිතට ලොකු සතුටක් දැනෙන්නට ඕන. තමන්ට අම්මා ඉන්න කාලේ තාත්තා ඉන්න කාලේ අනිත් තැන නැති කාලේ අම්මා තාත්තා දෙන්න තමයි ලොකෝම උදව්ව ලොකෝම මැනික තමන්ට. පොඩි කාලේ අම්මා ළඟට තමයි දුවගෙන එන්නේ නේද? පොඩ්ඩක් හරි අනතුරක් වෙච්ච ගමන් සද්දයක් ඇහිච්ච ගමන් අම්ම හොයාගෙන තමයි දුවගෙන එන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික ඉස්කෝලේ බාර දුන්නාට පස්සේ පන්තියේ ගුරුතුමිය තමයි ඊට පස්සේ ලොකුම කෙනා. ඊට පස්සේ දෙක කලක් ගියාට පස්සේ යාළුවෝ තමයි ලොකු. ඊට පස්සේ කලක් ගියාට පස්සේ ආය උසස් අධ්‍යාපනයේදී හම්බෙන ගුරුවරු තමයි ඊට පස්සේ ලොකු. ඊට පස්සේ Tamante ලැබෙන සහකාරිය සහකාරිය තමයි අනේ මගේ මැණික වස්තුව කියලා ඊට පස්සේ ඉතින් වස්තුව එතන. ඊට පස්සේ මේ වස්තුවෙන් ලැබෙන ඊළඟ වස්තුව දරුව අනේ මගේ මැණික මගේ රත්තරන් පුතා ඊට පස්සේ ඉන්න වස්තුව එතන. ඊට පස්සේ Tamanට තියෙන රැකියාව කන කර ආභරණ ටික ඒව තමයි වස්තුව. ඒ හැම දෙයකම ලක්ෂණය තමයි ඒ දේ ගැන හිතනකොට Tamanට ලොකු සතුටක් හිතේ ඇති වෙනවා. හැබැයි මේක කලින් කල වෙනස් වෙනවා පින්නතන. කාලෙකදී අනේ හරි හොඳයි කියලා හිතාගෙන හිටියා හම්බෙච්ච මුල් කාලේ ටික කලක් යනකොට හිතනම එච්චරම හොඳ නැහැ කියලා. කෙනෙක් දැක්ක ගමන් hina වෙච්ච ගමන්ම හිතුණා එයා Taman දන්න ඔක්කොම ගුණ ටික එයාගේ ළඟ තියේ කියලා. එයා දන්නේ නැත්නම් අපි එහෙම හිතුවද කියලා. ඊට පස්සේ මෙන්න පස්සේ කියනවා මං හිතුවේ නෑ ඔයවම කෙනෙක් කියලා. මං හිතුවේ හරි හොඳ කෙනෙක් කියලා. ඉතින් මේ මිනිස්සු මොකක් කරන්නේ? මේ මිනිස්සු ඒව දන්නේ නැහැ. අපි හිතන් ඉඳලා ඔක්කොම ගුණ ටික එයාගේ ළඟ තිබුණායි කියලා. ඉතින් වරද කාගේද? මේ මිනිස්සුගේ නෙවෙයි අපේ. අපි හිතන් ඉන්නේ කෙනෙක් දැකලා ලස්සනට hina වෙච්ච ගමන් අපි අර දාන ඉගෙන ගත්ත ගුණ ටික ඔක්කොම එයාගේ ළඟ තියෙයි කියලා. එහෙමයි අඩුයි පින්නතුනි එහෙමයි නෑ. මෙන්න මේ නිසා ටිකෙන් ටික අපිව පුද්ගලයන් පසු කර කර යනව හොඳ අය හොයාගෙන යනව. නමුත් කාලෙකදී තේරෙනව එහෙමයි නෑ. ඉතින් කාගෙත් අඩුපාඩුකම් තියෙනවා කියලා තේරෙනවා. ඔන්නඔහොම ගිහිපු කාලෙක තමයි පින්නතුනි පෙර පිනකට අපට තෙරුවන් ලැබුණොත් අන්න ඒ තෙරුවන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ අය ගුණවලින් පාරට එන්නේ නැහැ පින්නතුනි. සංඝ රත්නය කියන්නේ ආර්ය සංඝ රත්නය. මේ ස්වාමීන් වහන්සේලා හරහාම හඳුනා ගන්නට ඕන ධර්මය තුළින් සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප ආදී ඒ ආර්ය උතුමනෝ ඔබ හඳුනා ගන්නට ඕන. එතකොට අපේ ළඟ සුරසුර අඩුපාඩුකම් තිබ්බට ඔබ කලබල වෙන්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ. ඇයි අපහරහා ඔබ තේරුම් ගත්තේ අර කිසිදාක පිරෙහෙන්නේ නැති ආර්ය උතුමන්ගේ ජීවිතයයි අපති හඳුනාගත්තේ. එතකොට මේ ශ්‍රද්ධාව මහත් වූ ධනයක් කියලා කියන්නේ සද්දේද විත්තං පුරිසස්සෙට්ටං කියලා කියන්නේ තමාට සැබෑ ධනයක් නම් ඒ ධනයේ තියෙන ලක්ෂණය මොකද්ද? ඒ ගැන හිතනකොට තමන්ට සතුටක් ලැබෙන්නට ඕන. සිතවිලි මාත්‍රයකින්ම සතුටක් ඇති වෙනවා. වැරදියක් තියා දකින්න ඕනවත් නැහැ පින්නතුන. අල්ලන්න ඕනවත් නැහැ. දැන් බැංකු පොතේ තියෙන සල්ලි ටික, ගෙදර තියෙන සංසාර ආභරණ ටික නිතර අතපත ගන්නවද? පේනවද? නැහනේ. තමන්ට තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒකට අනතුරක් වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසා හිතන කොට සතුටක්. මෙච්චර මුදලක් තියෙන බැංකුවතේ මෙච්චර ආභරණ ටික මට තියෙනවා. හිතන කොට සතුටෙන් ඉන්නේ hina යනවා හිතන කොට. පින්නතුනි මෙන්න මේ දේවල් ඕන තැනක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. වටිනකම අඩු වෙන්න පුළුවන්. ඔබේ ළඟ සල්ලි කොළඹක් තියෙන පුළුවන්. ඔබේක පෙට්ටියක දාලා තියන්න පුළුවන්. කවුරුවත් දන්නේ නැහැ කොතන තියෙන කියලා. විශාල මුදලක්. ඔහොම ඉන්න ගමන් මොකද වෙන්නේ? ඔබට එකපාර ලොකු අසනීපයක් එනවා. අපි කියමු බ්‍රේන් ඩෙත් එකක්, කෝමා වගේ අවස්ථාවක් ආවා කියලා. ඇතැමිට මාස ගානක් එක දිගට ඔබ එක්තැන් වෙලා ඉන්න ඔබට සිහිය නැහැ. මේ අතරේදී රජයෙන් නිවේදනයක් නිකුත් කරනවා. මෙතේ තියෙන සියලුම මුදල් ගෙනත් දීලා අලුත් නෝට්ටු මාරු කරගන්න කියලා. අහවල් දවසෙන් පස්සේ සියලුම දේවල් අවලංගු වෙයි කිසිම බැංකුවකින් බාර ගන්න නැහැ කියලා. ඔන්න ඊට පස්සේ අර නිවේදනය නිකුත් කරනකොට ඔබට සිහි කල්පනාව නැහැ. කවුරුවත් දන්නේ නැහැ සල්ලි ටික අතන තැම්පත් කළා කියලා. ඔක්කොම කට්ටිය ගිහලා බැංකුවල දීලා අලුත් සල්ලි මාරු කරගන්නවා. ඔන්න ඊට පස්සේ සුමානෙක් ඉදිරියට පස්සේ පෙරපිනකට ඔබට සිහි කල්පනා වෙනවා. ඔබ දන්නේ මෙහෙම දෙයක් වුණාද කියලා අර පෙට්ටියෙන් සල්ලි ටිකක් අරගෙන යනවා බඩු ටිකක් ගේන්න. කඩේ කියනවා මේ සල්ලි දැන් වලංගු නෑ. මියා පිළිගන්නේ එහෙම කොහොමද? මේ මෙච්චර සල්ලි පිළිගන්නේ නැත්තේ මොකද මේ රජේ ආණ්ඩුවෙන් ගහපුවනේ. දෙතුන් පළකට අරන් යනවා කිසිම තැනකින් පිළිගන්නේ නෑ. කිසිම බැංකුවකට තැපැල කාන්තෝරුවකට කොහාටවත් මේ සල්ලි බාරගන්නේ නෑ. මොකද වෙන්නේ? අර මෙතෙක් කලක් කොච්චර ආසාවෙන් තියාගෙන හිටිය දේවල්දනේ අන්තිමට කේන්තියටත් එක්කම පාරටම විසිකලා දා. ලෝකයේ වෙනසියුරා වෙන රටවල තියෙන තුන හිම දේවල් වුණා. මුදල් වටින්නේ නැති වුණ මිනිස්සු ජනෙල් වලින් පාරෙන් එළියට දැම්ම සල්ලි. සල්ලි නොවැත්නම් මට්ටමට ගියා. ඒ නිසා අද අප මහා වටිනාය කියලා තියාගෙන දේවල් ඕන දෙයක වටිනාකම වෙනස් වෙන පුළුවන්. නමුත් පින්නතුනි සද්දේන විත්තං පුරිසස්සෙට්ටං කියන මේ කාරණය. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන තියෙන මේ විශ්වාසය මේ අපේ ඇතිවන හදවත උතුරායන ප්‍රසාදයේ සතුට කවදාකවත් අඩු වෙනවද? නෑ. අපි මිය ගියත් ඒ සතුට අඩු වෙන්නේ අපට ඊළඟ සුගතියටත් මෙන්න මේ ශ්‍රද්ධාව තමයි හේතුවක් වෙනවා. අනේ නිසා තමයි මේක ශ්‍රේෂ්ඨතම ධනය කියලා කියන්නේ. පුද්ගලයාට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය කියන්නේ ශ්‍රද්ධාව මෙන්න මේකයි. අනිත් ඕනම දෙයක වටිනාකම ඕනම වෙලාවක අඩු වෙලා යන පුළුවන්. අපේ ළඟ වටින මැණික් ගලක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඒක මැණික් ගලක් කියලා. අපි හරිය පරිස්සමෙන් ආරක්ෂා කරනවා. කාලයක් ගිහිල්ලා අපි මේක විකුණන්න යනවා. යනකොට ඒගොල්ලන් කියන මේක මැණික් ගලක් නෙවෙයි මේක වීදුරු පොලයක් කියලා. දෙතුන් පළකට යනවා. කවුරුවත් පිළිගන්නේ නැහැ. අන්තිමට අර හංගගෙන හිටියේ කොහොන ඔය මේසුර දාලා තුන ඊට පස්සේ. හැබැයි කලින් ඒක අර වටිනාකමේ කියලා හිතාගෙන ඉන්න වෙලාවේදී කවුරු හරි ගෙන යනවා නම් කොහොමද? කොහොම වේද? කොරෙක් කෙම ගත්තොත් කොහමද? කොච්චර කේන්තියක් යාවිද? ගෙදර ළමෙක් එක කුඩු කරවතින් පළුදු කරවතින් කොච්චර හිතරිදිමක් වේද? ඒ දේම වෙනස් නොවී ඒ දේටම දැන් අර වටිනාකම අඳුනා පස්සේ ඔය පැත්තකට දාලා තියෙනවා. කවුරුත් අරන් ගියත් එකයි නැතුණත් එකයි ගානක්වත් නැහැ Tamanට. ඊට පස්සේ හොඳට නිින්දත් යනවා. කලින් නිින්ද ගියත් නැහැ මේකම හිතින් තරයත් ගිහලා බලන තියෙද කියලා. අඩු ගානේ නිින්ද යන්නේ කාරි වෙනවා පින්නසුනි දැන් නිදාන. මේ බාහිර සම්පත්තර ස්වභාවය මේක පින්නතුනි. ඕනම වෙලාවක මේ දේවල් වල වටිනාකම් වැඩි වෙන පුළුවන්. අඩු වෙන පුළුවන්. නමුත් මේ අපට ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨතම රත්නයන් තුන බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මෙන්න මේ තෙරුවන් අපේ ජීවිතයේහි සදා නොනිමෙන මැණික් පහන් තුනක්සේ අපව නොනිදා අපට ජීවිතයට වටිනාකමක් ලබා දෙනවා. ඒනිසා එක ධනයක් කියලා කියන්නේ ධම්මෝ සුචින්නෝ සුඛමාර්හාති. ධර්මයේ මනවින් පුරුදු කරෝතින් ජීවිතයට සැපගෙන දෙනවා කියන කාරණේ. ධර්මය කියන්නේ මොකද්ද පින්නතුනි? අපේ හිත දිනු කිරීම. සචිත්ත පරියෝධපනං තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම. එක අතකින් දාන සීල භාවනා කියන සුගතිගාමී මාර්ගය, අනිත් අතින් සීල සමාධි ප්‍රඥා පාදක කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක පිළිපදිනකොට ජීවිතයට සැපගෙන දෙනවා. ජීවිතේ තාම ලස්සනට සතුටෙන් නිදහසේ නිවහල්ව ජීවත් වෙන්න තියෙන ක්‍රමය තමයි ධර්මය කියලා කියන්නේ. අපි හිතන්නේ ධර්මය රකින්න එක මහා බරක් කියලා නේද? මහා ලොකු මිටියක්, වී මිටියක්, වී ගෝණියක් ඔළුවේ තියාගත්තා වගේ කියලා අපට හිතෙන්නේ ධර්මය පිළිපදින ගමන්. තේනතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පෙරමුණ යන සම්මා සංකප්ප, වාචා, කම්මන්තා, ජීව, වායාම, සති, සමාධි. මෙන්න මේ කරුණ අපට හරියට අපේ ජීවිතේ යන්න එළපු රතු පලසක් වගේ, රම් පලසක් වගේ. අපේ ජීවිතේට එන නින්දා අපහාස කරදර කම්කටොළු කටු බොරළු මඩ සියල්ලගේ මපව බේරලා ඉතාම ලස්සනට සුවදායිව මේ ජීවිතය නිවන කරා ඉතාම සැනසීමේ යන්න තියෙන මාවත උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා මේක ඍජු මාවතක් මේක නිදහසේ මාවත මේක නිර්භයතාවේ මාවත කිසිම බියක් සැකක් නැතුව අපට අපේ ජීවිතය ගෙන යන්නට තියෙන ඉතාම පහසු සුවදායි මාවත තමයි මග්ගා අට්ඨංගිකෝ සෙට්ටෝ මාර්ගයන්ගෙන් ශ්‍රේෂ්ඨතම මාර්ගය තමයි ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. අපි කරන සියලුම කාරණා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාවත අනුවම ඉන්නවා. හරියට රේල් පාරේ රේල් පීලි දෙකක් උඩ තිබ්බ කෝචි පෙට්ටියක් වගේ. ඒකට තියනකම් හරි අමාරුයි. රේල් පීලි දෙක උඩට තියනකම් හරි අමාරුයි උස්සලා තියන්න. හැබැයි තිබ්බට පස්සේ කොහොමද? තල්ලු කරගෙනවත් යන්න පුළුවන්. අන්න ඒ වගේ අප සම්මාදිටිය ලබා ගත්තනම් කම්මසගත සම්මාදිටිය සහ චතුසත්‍ය සම්මාදිටියට අදාළ වූ නිවැරදි දැක්මක් අප ලබා ගත්තනම් ඒ ලබා ගත්ත මොහොතේ පටන් පිනතුනි අපට ජීවත් වෙන තියෙන ලේසිම ක්‍රමය තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති මෙන්න මේ ධර්මයේ හැසිරීම සුවයගෙන දෙනවා කියන එක. කාටවත් පුළුවන් කමක් නැහැ අපට දෝෂ ආරෝපණය කරන්න. කාටවත් පුළුවන් කමක් නැහැ අපට දුකක් ගෙන දෙන්න. මේ ජීවිතය විතරක් නෙවෙයි මරණයෙන් පස්සේවත් අප මෙතනින් පහළට වැටෙන්නේ නැහැ පිණුතුනි. මෙන්න මේ ශ්‍රේෂ්ඨතම මාර්ගය මේ ධර්මයේ හැසිරීම ආනිසංස විදියට. එනිසා ඔබට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පාදක කරගෙන ඔබට මෙන්න මේ ආරසණික මාර්ගය නැමැති සදහම් මාවත ආධ්‍යාත්මික සිටියම මේක තමයි අපේ ස්පිරිචුවල් මැප් එක. අපේ ජීවිතය මේන්ටේන් කරගන්නට ඕන පවත්වා ගන්නට ඕන අපට තේන සිටියම තමයි ආරසණික මාර්ගය කියලා කියන්නේ. වචනයක් කතා කරත් සම්මා වාචාව රැකියාව කරනවා නම් සම්මා ආජීවේ උත්සාහය කරනවා නම් සම්මා වායාමය සිතවිල්ල හිතනවා නම් සම්මා සංකප්පේ කායික යමක් කරනවා නම් සම්මා කම්මන්ත උත්සාහය කරනවා නම් සම්මා වායාමය හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය සතිය දිනු කරනවා නම් සම්මා සතිය සම්මා සතිය තුලදි පිනතුනි ඔබ දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ඉදිරියට යනකොට ආපස්සට එනකොට සිහියෙන් යන්න ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති ඉදිරිය බලනකොට දෙපස බලනකොට සිහියෙන් බලන්න සංඝහටි පත්ත ජීවන ධාරණේ සම්පජානකාරී හොති ඇඳුම් පැනඳුම් බඩු බාණ්ඩ පරිහරණය කරනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති කැම්බී මාදිය ගන්නකොට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති ශරීර කෘත්‍ය කරනකොට ගතේ ඇට්ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති සතර ඉරියව්වන් පවත්වනකොට කතා කරනකොට කතා නොකරනකොට හැම දෙයක්ම පින්නතුනි දිගහැරෙන්නේ මෙන්න මේ සම්මා සතිය තුළ. මේකට කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. සිය පියාගේ භූමිය තුළ කුඹුරේ වාසය කරන පියාගේ පියතුමාගේ කුඹුරේ වාසය කරන් ඉඩමේ වාසය කරන්න කවුද අපේ පියතුමා? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැමැති මේ ආධ්‍යාත්මික පියතුමාගේ විශේෂේත්‍රෙහි කුමරෙහි ඉඳමෙහි වාසය කරන්න කියලා කියනවා. එහෙම වාසය කරනකම් බාහිර කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. කායිකව කරන හැමදේම හුස්ම ගැනීමේ ඉඳන් අපේ ශරීරයේ කොටස් සතර මහා භූත රූප සතර ඉරියව් දෙතිස් කුණප ආදීන් ගිහිල්ලා මේ ශරීරයේ මේ ගිහිල්ලා ඒ උද්දුමාතක විනිලකාදී ශරීරයට අයිතිවන මේ ඉරණම දක්වාම වූ කායික දේවල් ගැන අපි සැලකිලිමින් ඉන්නේ. සැප දුක් උපේක්ෂා ආදී සියලු වේදනා ගැන සැලකිලිමින් ඉන්නේ. ඒ සියල්ලටම වඩා තමන්ගේ හිත ගැන හරි පරිස්සමෙන් දැන් ඉන්නේ. සරාගං වාචිත්තං සරාගං චිත්තං දිපජානාති. හිතට රාගයක් එන්නකොටම දන්නව දැන් හිතේ රාගයක් තියෙන්නේ. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං දිපජානාති. රාගයක් නැත්නම් ඒකත් දන්නව. සදෝසං වාචිත්තං විත දෝසං වාචිත්තං සමෝහං වාචිත්තං විත මොහං වාචිත්තං. හිතේ ද්වේෂයක් තියෙනකොටත් දන්නෝ නැති වෙනකොටත් දන්නෝ. හිතේ මෝහයක් තියෙනකොටත් දන්නෝ නැති වෙනකොටත් දන්නෝ. විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං දිපජානාති. අයුමුත්තං වාචිත්තං අයුමුත්තං චිත්තං දිපජානාති. සිත මිදුර නම් මිදුණු බවක් දන්නවා. මිදුනේ නැත්නම් මිදුණු නැති බවක් දන්නවා. කොහොමද බලාගන්නේ? යම් කිසි මොහතක අපේ හිත රූපයක් තුල බැසගෙන නම් තියෙන්නේ. මේ මොහොතේ ඇහැට පෙනිලා මේ නිරුද්ධ වෙච්ච රූපය නැති වෙලා ගිය රූපය මේ මොහොතේ තියෙන රූපයක් මේ දැනගන්න කියලා හිතුවොත් මොකද වෙන්නේ? මේක තමයි අවිද්‍යාව. මේක කියන්නේ කර්ම භවය. හේතුලින් පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාරස් කරනවා. ඒත් එක්කම උප්පති භවය කාම භව රූප භව රූප භව නිර්මාණය වෙලා තියෙනවා. අවිද්‍යාවේ ස්වභාවය මේක. එහෙනම් ප්‍රඥා විද්‍යාව කියන්නේ මොකද්ද? මේ ඇහැට රූපයක් පෙනෙලා තේරුම් ගන්න මොහොත චක්කු විඥාන මට්ටම නෙවෙයි. ඇසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝ විඥානයෙන් තේරුම් ගන්න අවස්ථාව පිනුතුනේ. මෙන්න මේක තේරුම් ගැනීමත් එක්කම තමන්ට දුක නිදහස් වෙන පුළුවන් කියන විශ්වාසයක් ඇති වෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්මයේ නියම හැසිරීම. සතිපට්ඨානය ඔස්සේ අපි එන්නේ මෙන්න මේ අවබෝධයට එනවා. තමන්ගේ හිත ගැන සම්පූර්ණ අවධානයෙන් තමා මෙතෙක් අහලා දැනගත්තු ධර්මය තුලින් ඇති කරගත්තා වූ සුතමය පඤ්ඤාව තමන්ගේ හිතේ රැව් පිළිරැව් දෙමින් ඉන්නේ. නිතරම තමන්ගේ හිත ගැන සැලකිලිමින් ඉන්නේ. මේ මොහොතේ තමන් මෝහෙන්ද ඉන්නේ, මෝහය දුරු කළද ඉන්නේ කියලා බලනවා. නැත්තම් මේ මොහොත තමන් ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලනවා. බලන්නේ කොහොමද? අපට යමක් මතක් වෙනකොට ඒ බොහෝ විට මතක් වෙන රූපය පුත් එක්ක ඕනෑම දෙයක් මතක් කළ බලන්න. මතක් වෙන රූපය පුත් එක්ක දෙමෝපියන් ගැන මතකයි අලුත් උනත් තමන්ගේ ගෙදර රැකියාව දරුව ගැන ගෙදර මිදුලේ තියෙන අඹ ගහ රබුටන් ගහ ගෙදර ඉන්න පූස් පැටියා බල්ලා ලුණු සඳුන් සුවඳ පිච්ච මල් සුවඳ අඹරහ ගඳක් මොකක් හරි ඕනෑම දෙයක් මතක් කළ බලන්න. මතක් වෙන කොහොමද? මතක් වෙන රූපයකුත් එක්ක. රූපයක් එක මතක් වෙන විතරක් නෙමෙයි පින්නතුනි. ඒ මතක් වෙන රූපය මේ මොහොතේ ඒ විදියටම ලෝකයේ කොහේ හරි ජීවමාන වෙනවා කියලා අපට යම් කිසි විදියක හැඟීමක් තියෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එහෙනම් අවිද්‍යාවට විරුද්ධ වූ ප්‍රඥාය ස්වභාවය මොකද්ද? අපට යමක් ඇහැට පතිත වෙනවා, කනට ශබ්ද රූපයක් පතිත වෙනවා, නාසයට ගන්ධ රූපයක්, දිවට රස රූපයක්, කයට පොට්ටම් රූපයක් පතිත වෙනවා වර්තමානයේ තුල. හැබැයි ඒක අපි නිතරම තේරුම් ගන්නේ ඒ රූපේ වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගිය මොහොතට මනෝ විඥාණයෙන් තමයි තේරුම් ගන්නේ. මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට අර ඊට පාදක වෙච්ච මුල් අවස්ථාවේ ස්වභාවය පොඩ්ඩක්වත් නෑ, ඒක සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. ඒක ඒ මොහොතට හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරෝධයට පත් වෙච්ච ස්වභාවය. හරියට මේ අධ්‍යක්ෂකම් ටික අපි කණ්ණාඩියක් ළඟට යනකොට ඒ මොහොතේම පෙරපසනදී අපේ රූපයේ කණ්ණාඩිය නිර්මාණය වුණා. අපි අයින් වෙනවත් එක්කම මොකද වෙන්නේ? ඒ රූපය ඉතුරු නැතුවම වැය වෙලා යනවා, නැති වෙලා යනවා. නමුත් අපේ ලෝකෙට ඒක නැති වෙලා ගිහලා නැහැ. තාම අපේ ලෝකෙක තියෙනවා. අනිත්‍යයෙන් බැනපු වේවා, උදව් කරපු වේවා, අපිට වෙනස්කම් කරපුවා, අපිට නඩු දාපුවා, ඔක්කොම නඩු සහිත බඩු ඔක්කොම තියෙනවා අපේ ලෝකෙට. අන්න ඒ නඩුයි බඩුයි එළියට එන වෙලාව තමයි රාත්‍රී නින්දේදී සිහින පේන වෙලාව. පරණ ඔක්කොම ටික එකට ඉන්නවා. පරණ ගෙදරත් ඒකේ තියෙනවා. මැරිච්ච ආච්චිත් ඉන්නවා. මැරිච්ච නැන්දල මාමල ඔක්කොම මේ සිහිනෙද ඉන්නවා. කවුරුවත් මැරිලා කියලා පේන්නේ නැහැ තින්දි. මෙන්න ඔක්කොම ටික හම්බෙලා. යාළු ටික ඔක්කොම ඉන්නවා. මේ මොකද වෙලා තියෙන්නේ? අපේ මේ සාමාන්‍ය ලෝකෙදී නැති වුණාට අපේ යටිහිතේ ඔක්කොම ස්පර්ශ සමුදයන්තේ සලායතන සමුදයන්තේ ඉඳගෙන ඔක්කොම මේවල් අල්ලගෙන ඉන්නේ. ඒ ටික ඕන වෙලාවක නැවත ෆයිල් ටික එළියට ගන්න පුළුවන්. රාත්‍රී නිින්ද කියන්නේ මෙන්න මේ ක්ලෝස් කරපු ෆයිල් ටික නැවත ඕපන් කරන වෙලාව. අවිද්‍යාවෙන් ගන්න වෙලාව. රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ පින්නතුනි. ඒව ඉතුරු වෙලා නැහැ. සිහිනෙදි පේන්නේ අපේ මොළය පාදක කරගත්තු මතක ශක්තියත් එක්ක යන එක විතරයි. ඔහොම ගිහිලා දවසක් එනවා අපි මරණාසන්න මොහොත. කර්ම නිමිති ගති නිමිති පහළ වෙන මොහොත. එදාට කොහොමද පින්නතුනි? එදාට මේ ජීවිතයේ මතකේ විතර දෙන්නේ නැහැ. එදාට මුළු කල්ප ගාන කතීති ඔක්කොම ටික එක ලයින් එකකට තියලා එනවා. අපට කැමති දෙයක් එවලි මෙහෙ කරන්න බෑ. ඒ හිතේ තියෙන වේගයත් එක එවලට එන එක අපි වැඩිපුර පුහුණු කරපු, වැඩිපුර හිතපු, වැඩිපුර තමා කැමති පැත්තට තමා හිත යන්නේ. අන්න ඒ අරමුණක් කර්ම නිමිති ගති නිමිති විදියට අපේ ඊළඟ උපත තීරණය කරන හේතුව වෙනවා. මේක අවිද්‍යාවේ ස්වභාවය. මෙන්න මේ தත්වයේ තේරුම් අරගෙන හැම මොහොතෙම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හේතු ඇති කල්හි හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා නැවත නැවතත් අප සීකරනවා නම් අන්න අර ස්පර්ශ සමුදේ සලායතන සමුදේ පැත්තේ තියෙන හිත ටිකෙන් ටික මිදෙනවා. මිදෙල මේ ප්‍රඥාවෙන් හිත පිහිටනවා. ප්‍රඥාවෙන් හිත පිහිටන්න සතර මහා බෝධ රූපයේ තුල හිත පිහිටන ගති අඩු වෙලා මනස පැත්තට එනවා. මනස පැත්තට ආවට පස්සේ චිත්තචෛසික නැත්තම් නාමයේ පැත්තේ තියෙන අනිත්‍යතාවය සමුදේවත් බලනවා. ඒ පැත්තට නිදහස් වෙනවා. යත් නාමංච රූපංච අශේෂං උපරොජ්ජති කියන්නේ මේකයි. නාම රූප දෙකම ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේ මේක. එදාට තමාගේ හිත පිහිටන ස්ථානයක් නැහැ. නැගෙනහිරෙන් ඉර පායනකොට බටහිර පැත්තේ භූමියක් තියෙනවා නම් ඒ භූමියට සෙවණැල පතිත වෙනවා. නැගෙනහිරෙන් ඉර පායනකොට බටහිර පැත්තේ බිම නැත්නම් වතුරක් තියෙනවා නම් ඒ වතුරේ ඡායව පිහිටනවා. තාපයක් තියෙනවා නම් ඒකට ඡාය වැටෙනවා. ඒ බිමක්වත් වතුරක්වත් තාපයක්වත් නැත්නම් මොකද වෙන්නේ? අර නැගෙනහිරෙන් පායන ඉරේ ඡායාව පිහිටන්න කිසිම තැනක් නැති වෙනවා. අන්නේ වගේ අපේ හිතට එන අරමුණු පිහිටන තැනක් නැත්නම්, ඒව පතිත වෙන තැනක් නැත්නම් අප ටිකෙන් ටික මේ භවෙන් නිදහස් වෙනවා. කර්ම භවෙන් නිදහස් වෙනවා. පුඤ්ඤාවිසං සංඛාර, අපුඤ්ඤාවිසංඛාර, ආනෙන්ජාවිසංඛාර ස්කර ස්වභාවයෙන් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන අපි කාම භව, රූප භව, අරූප භව කියන උප්පත්ති භවයට යන ගතිය ටිකෙන් ටික අඩු වෙලා අපි භවෙන් නිදහස් වෙනවා. මමෙන් නිදහස් වෙනවා කියන අපි දුක් ටිකෙන් නිදහස් වෙනවා කියන එක. මෙන්න මේකට අනුව ජීවත් වීම තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහති කියලා කියන්නේ. ධර්මයට අනුව ජීවත් වීම සැපගෙන දෙනවා කියන්නේ මේකයි. සත්‍යං හවේ සාදු තරං රසනං. මේ ලෝකයේ සත්‍යයන් අතුරින් රසවත්ම දේ තමයි සත්‍ය රසය, ධර්ම රසය. අර්ථනක් තහනවා කිංසු හවේ සාදු තරං රසානං, රසයන් අතුරින් උසස්තම රසය මොකද්ද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. සච්ඡං හවේ සාදු තරං රසානං, රසයන් අතුරින් මෙන්න මේ සත්‍ය රසය තමයි. මේ හේතුඵල ධහම ස්කන්ධ පංචකේ හටගෙන නිරුද්ධවීම තමයි අපට දකින්න ලැබෙන ඉතාම රසවත්ම රසය. ඒ රසය හොයාගෙන තමයි පිනතුනි බුද්ධෝත්පාදයක් සද්ධර්මයක් හොයාගෙන තමයි අප කල්පාන්තර ගානක් මේ පින්කම් කරමින් ආවේ. මේ මොහොත ලබන්න අප හුඟක් පින් කළා තියෙනවා. බොහෝ දුක් කම්කටොළු විඳලා තියෙනවා. අනන්ත කාලයක් අපහේ දුක් විඳලා තියෙනවා පිනතුනි මෙතෙන්ට එන්න. ඒ නිසා මේ ලබාගත්තු මොහොත වෙන කිසිදු දෙයක්, කිසිදු පුද්ගලයෙක් නිසා වැඩි දෙයක් තියා දරුවෙක් නිසාවත්, තමන්ගේ ශරීරය නිසාවත් මේ ලැබිච්ච මොහොත අපතේ යන්නට දෙන්න එපා පින්නතුනි. ඒක ඉතාම අභාග්‍ය සම්පන්න දෙයක්. ඔබ ජීවත් වෙන්න තව එක දවසක් වෙන්න පුළුවන්. යෝචේ වස්ස සතන් ජීවේ අපස්සෝ ධම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං. ධර්මයේ නොදෙත අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙන උතුම් කියලා දේශනා කළා. ඒ නිසා ඔබ මුළු ජීවිත කාලයක්ම ධහමක් නැතුව ජීවත් වුණත් ඔබට අද දවසේ පුළුවන් නම් ජීවිතය කියන්නේ හැම මොහොතෙම ස්කන්ධ පංචකේ හට ගැනීම, නිරෝධය. ඉතිමස්මින් සති දම් හෝති, ඉමස්මින් අසති දන්න හෝති. මේ ඇති කාලේ මේ ස්කන්ධෙක හට ගන්නවා, මේක නැති වෙනකොට නැති වෙනවා. මෙන්න මේක මෙනෙහි කරමින් ඔබට අද දවස පුරාම ඉන්න පුළුවන් නම් රාත්‍රියේ නිින්දට යනකම් ඒත් ඔබ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගත්ත කෙනෙක් වෙනවා. එතනින්ම ඔබේ ජීවිතය පරිපූර්ණ, පිරිපුන් අසිස් ජීවිතයක් වෙනවා. අපිස් ජීවිතයක් වෙනවා. වටිනා ජීවිතයක් වෙනවා. මේ රසය, රසයන් අතුරින් උතුම් රසය කියලා දේශනා කළා. මෙන්න මේ සත්‍ය රසය තමයි අපි හැම වෙලාවෙම හිත තියාගෙන ඉන්න පින්නතුනි. රූපයක් දකින හැම මොහොතෙම හිතන්න මේ තමා දකින්නේ ඇත්තටම දැන් තියෙන රූපය නෙවෙයි, මේ නිරුද්ධ වෙච්ච රූපය දැන් මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා. අපි රාත්‍රියට ටෝච් එකක් අරන් යනකොට ටෝච් එක ඉස්සරහට ගහගෙන යනවා අපි. හැබැයි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ පිටුපස්සේ ඉන්නේ, කලින් දැකපු තැන තමයි ඉන්නේ. හැබැයි අපිට හිතෙන්නේ අපි ටෝච් එක ගහන තැන ඉන්නේ කියලා. අපි ඉස්සරහ ඉන්නවා කියලා හිතෙන්නේ. හැබැයි අපි ඉන්නේ කලින් දැකපු ස්ථානේ ඉන්නේ. අන්නේ වගේ තමයි මේ පේන රූප ටිකත් හරියට අර ටෝච් එළිය වගේ. අපි ඉන්නේ කොහෙද? ඉන්නේ ඊට කලින් දැකපු තැන තමයි මේ රූපේ හඳුනාගන අවස්ථාවේ. මනෝ විඤ්ඤාණ අවස්ථාවේ දැන් මේ ඉන්නේ. අපි වාහනයක් හදවනකොට අපි වාහනේ ඉස්සරහා දිහා අඩි 30ක් 40ක් 50ක් ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි කොහෙද ඉන්නේ? ඉන්නේ පිටපස්සේ. මේක තත්පර ගානකට කලින් දැකපු තැන තමයි රෝද හතර තියෙන්නේ. අපි හැබැයි හිතන් ඉන්නේ අපි ඉස්සරහා ඉන්නේ කියලා. අපි පඩිපැලක් නගිනකොට අපි කකුල් දෙක දිහා බලාගෙන පඩිපැල නගිනවද? නෑ, අපි නිතරම පඩි කීපයක් ඉස්සරහා බලන්නේ. අපි නිතරම ඉන්නේ කලින් දැකපු ඒ පීවර මත මනෝ විඥාණයෙන් ඉඳිමින් තමයි ඉස්සරහා බලාගෙන මේ ඉන්නේ. අපි කැම්පින් ආනක දාගෙන කැම කනකොට අපිට රසය දැනෙනකොට අපි හිතන් ඉන්නේ මේ රසය දැනෙන්නේ පිඟන්නේ තියෙන කැම කියලා. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ පිඟන්නේ තියෙන කැමද? නෑ නේ, අර කටේ තියෙන කෙලස් දෙක මිශ්‍ර වෙච්ච කැම තමයි ඔබට මේ වෙලාවේ රසය දැනෙන්නේ. නමුත් මෙහෙම කිව්වටින් හැරෙන්නට ඔබට කවදාකවත් කැම කනකොට හිතලා තියෙද? මට මේ රසය දැනෙන්නේ අර කෙලස් දෙක මිශ්‍ර වෙච්ච ඉතාම අවලස්සන දුගඳ හමන කැම ටිකේයි මම මේ රස කර කර කන්නේ කියලා ඔබට හිතෙනවද? නෑ නේ නේ. හැමදාම හිතෙන අර පිඟානේ තියෙන ලස්සන කැම ටික, ලස්සන බොංජි ටික, ලස්සන කටලට් ටික, ලස්සන කහබට් ටික තමයි මේ රස විඳින්නේ කියලා හිතෙන්නේ නේ. වැලි කැටයක් එහෙම හැපුණොත් තමයි හිතෙන ඕන දැන් තමයි කඩේ තියෙන්නේ කියලා. එතකන් හිතෙන පිඟානේ තියෙන කැම ටික කියලා. පින්වුතින් බලන්න, මේ තරම් දෙයක්වත්, මේ තරම් ඉතාම සරල දෙයක්වත් අපට යම් කිසි කෙනෙක් කිව්වොතින් හැරෙන්න අපට තේරෙන්නේ නැද? අපට තේරෙන්නේ නැහැ. එහෙනම් පින්වුතින් මේ වගේ ලෝකෝත්තර ධර්මයක් අපේ නුවරට වැටෙනවද? නෑ, අපේ නුවරට වැටෙන්නේ නැති නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි මේක මුලින් වැටෙන්නේ. අන්න ඒ වැටෙන දේ තමයි අපට කියලා දෙන්නේ. අපට ඒ දේ කියලා දෙනකොට අපි ගෞරවයෙන්, ආදරයෙන්, ශ්‍රද්ධාවෙන් මෙතෙන්ට අපි විශ්වාසය තියන්නට ඕන. ඒ විශ්වාසය අපි හැමදාම තියන්න ඕන නෑ. ඒ විශ්වාසය මත ඉඳගෙන අපි ධර්මයේ පුහුණු කරනකොට අපට යම් විශ් දවසක අපටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කියපු දේ ඇත්ත තමයි කියලා. අර මුලින් සුතමේ පඤ්ඤාවෙන් මේ දැනුම ඇති කරගෙන අප සීල සමාධි ප්‍රඥා වඩනකොට අපටම මේ ස්කන්ධ පංචකයේ සමුදය පේන ගන්නවා. ඒක අපේ ජීවිතය වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුළුවන් අපෝසෝත පන කරවන බණ කියලා. හැබැයි පිනතුනි, යම් කිසි කෙනෙක් සෝවන් වුණොතින් බුදුරජාණන් වහන්සේලා 1000කටවත් පුළුවන් කමක් නැහැ අපෝ නැවත පෘථග්ජන කරන්න. මේකයි දහමේ තියෙන අසිරිය පිනතුනි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, සීක පුද්ගලයෙකුට හේතුඵල ධම සහිත ධර්මය දන්න කල්යහන මිත්‍රයෙකුට අනුශාසනා කළ පුළුවන් අපව සෝතාපන්න කරවන්න. හැබැයි අපි සෝතාපන්න වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ අපව සෝතාපන්න බව මුදවලා නැවත පෘථග්ජන කරන්න. මේක තමයි ධර්මයේ තියෙන අසිරිය පින්නතුනි. ඇයි ඒකට හේතුව? ඒක ඊට පස්සේ අපේ අත්දැකීමක්. ඒක අපේ අත්දැකීමක්. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි උග්ග කියලා ගෘහපතියෙක් හිටියා. මේ තැනත්තා අනාගාමී කෙනෙක්. ඔහු ජීවිතයේ ආශ්චර්යවත් කරුණු අටක් තියෙනවා. ඒන් එකක් තමයි රාත්‍රී කාලයේහි දෙවිවරු බ්‍රහ්මයෝ මොහු සමග කතා බහ කරන්න එනවා. කතා කරන ආපු වෙලාවේදී මොහුට කියනවා, ගෘහපතිය ඔබ රකින්නේ ස්වාක්ඛත වූ දහමක්. මැනවින් දේශනා කරපු ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝසాన කල්යාණ වූ ස්වාක්ඛත වූ සම්දිට්ඨික වූ අකාලික වූ දහමක් ඔබ පිළිපදින්න කියලා අර එන දෙවරු මේ උග්ග ගෘහපතිතුමාට කියනවා. කොහොමද කියන්නේ? ඔහු කියන ඔබ කිව්වත් නැතුණත් මම දන්නවා මේක සාකයි. උපාමුතුවේ මට කියන්න ඕනේ. මම දන්නවා මේක සාකතයි කියලා. මට ඒ ගැන දැන් පරිපූර්ණ විශ්වාසයක් තියෙනවා කියලා මේ ගෘහපතිතුමා සඳහන් කරනවා. පින්නතුනි, ඔහුගේ ආශිර්වාද කරුණ එක නෙවෙයි. ඔහු කියනවා දෙවිවරු ඇවිල්ලා මට මෙහෙම කියනකොට දෙවිවරු ප්‍රඥාවත් මාත් එක්ක කතා කරනවා කියලා මට හිතේ කිසිම ඉල්පීමක් කිසිම ආඩම්බරයක් වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. පින්නතුනි, මෙන්න මේක තමයි දහමින් ලැබෙන ශක්තිය, ආනිසංසය, අභිමානය, තමට ලැබෙන දියුණුව. අපිට කොහොමද? අපිට දෙවි කෙනෙක් කියලා කතා කරන්නේ නැහැ, දේවතා එළියක් වෙනුණත් ඇති. පින්තූර අරගෙන වැඳලා කියලා මුළු සේසතම උනත් දෙන්න කැමති අපි. දැක්කේ දේවතා එළියක් විතරයි. ඇත්තමිට දේවතා එළියකුත් නෙවෙයි, වෙන කෙනෙක් ගහපු ප්ලෑන්ස් එකක් හරි මොකක් හරි මේ ඔක්කොම අපේ වෙනස් වෙනවා. දෙවිරෙක් දෙවි කෙනෙක් කීනෙන් හරි දැක්කොත් ඊළඟ දවසේ ඉඳන් පටන් ගන්නවා වැඩේ, බෝඩ් එකක් ගහගෙන. දේවාරුඩෙන් සාත්‍ර කියන ලැබේ වැඩේ පටන් ගත්ත ජොබ් එක. බලන්න පින්නතුනි, මේ ශ්‍රාවකේ මගඵලලාභී උතුමේ දෙවිවරු බ්‍රහ්මයන් ඇවිල්ලා තමන් ඉදිරිපස කතා කරත් මේ සද්ධර්මය අභියසදී මේ බුදුදම සංඝ කියන තෙරුණ අභියසදී ඔහුට කිසිම දෙයක් වටිනා දේවල් බවට පත් වෙන්නේ නැහැ පින්නතුනි. මෙන්න මේකයි අපේ ජීවිතයේ ඇති වෙන්නට ඕන දියුණුව. අපි පොඩි පොඩි දේවල්ට නම් ආස කරන්නේ, අපි සතුටු වෙන්නේ පොඩි පොඩි දේවල් වලට නම්. එතකොටම ධර්මයේ දන්න කෙනෙක් දන්නවා මෙයා නම් ධර්මයට ඇවිල්ලා නෙවෙයි කියලා. අපි පහදෙන්න මොකටද? අප පහදෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන දෙයක් දේශනා කළා නම් අන්න එතෙන්ට අපි පහදෙන්න ඕන. අපිට දුකෙන් නිදහස් වෙන මාර්ගයක් කිව්වා නම් අන්නේ මාර්ගය පිළිපදින්න ඕන කියන තැනට අපි විශ්වාසය ඇති කරගන්නට ඕන. අපිට දක්ෂ වෛද්‍යවරයෙක් මුණ ගැහුණා නම් අපේ රෝගයට, ඒ දක්ෂ වෛද්‍යවරයා හරියටම නාඩි බලලා රෝග නිర్ణය කළා, නිසි ප්‍රතිකාරය අපට දුන්න නම් අපිට තියෙන්නේ නිසි මාත්‍රාවට නිසි දින ගාන කියපු විදියට බෙහෙත් ටික බීලා ඒ විදියට අනුව ඉන්න එකයි තියෙන්නේ. ඒ බෙහෙත් ටික අපි ගිහින් අල්මාරියක දාලා ලොක් කළා, අපි වෙද මහත්තයගේ පින්තූරයක් අරගෙන උදේ අවසන් දුන් කූරු ගහලා පත්තු කළ වඳිනවා, පහනක් පත්තු කරනවා. වෙද මහත්තයගේ ගුණ කියනවා, අනේ හරිය හොඳ වෙද මහත්තයෙක් කියලා. වෙද මහත්තයගේ උපාධි සාධක ටික අරගෙන ඒවට අපි වඳිනවා. වෙද මහත්තයගේ ගෙදර වටේ වැඳ වැඳ යනවා. වෙද මහත්තයගේ අම්මට තාත්තට පුද පූජා පවත්වනවා. වෙද මහත්තයේ පෙරහැරේ තියාගෙන යනවා. සිරේ සනීප වෙනවද? කොහෙද බින්දු සනීප වෙන්නේ? එතකොට බලන්න අද අපි කරන දේවල් කොහොමද එහෙනම්? කල්පනා කරලා බලන්න. අද අප බෞද්ධ නාමයෙන් කරන බොහෝ දේවල් වල ස්වභාවයක් පින්නතුනි මෙන්න මේ වගේ. පෘථග්ජන වීම වෙන එකක්, ගුණයට ගරු කරන එක වෙනම එකක්. හැබැයි ඒ අතර ඒ ගුණය තියෙන කෙනාගේ සැබෑ පණිවිඩය, සැබෑ ප්‍රතිකාරය තේරුම් අරගෙන අපේ ලිඩේ සුවපත් කරගන්න එක වෙනම එකක්. ධම්මෝ සද සමන්නත්ති ඒ තම් පිවත වික්ඛෝ කියන මේකයි. ධර්මයේ සමාන ඖෂධයක් නැහැ, අන්නේ ඖෂධය පානය කරන්න කියලා දේශනා කළා. මණ්ඩපෙයමි දම් වික්ඛේ බ්‍රහ්මචරියං. මේ බ්‍රහ්මචරයව හරියට මිහිරි පානයක් වගේ, නීතනි වගේ කියලා දේශනා කළා. මොකද්ද බ්‍රහ්මචරියව කියන්නේ? මෙන්න මේ ආර්යසංගික මාර්ගය. සතිය දිනු කරනවා, සක්මන් භාවනාව කරනවා, මෛත්‍රිය වඩනවා, ආනාපාන සතිය පුහුණු කරනවා, සෝ සතෝ වාස සති, සතෝ පස සති සමතෙන් පටන් ගන්නවා, දීගං වා රස්සන් වා සබ්බ කාය පරිසංවේදී, පස්සම් බයං කාය සංඛාරං, පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බයං චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයං සමාදහං විමෝචයං අනිච්ඡානුපස්සේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ හේතු ඇති කල්ලි හටගන්නවා. හේතු නිරෝධය නිරෝධයටපත් වෙනවා. හටගන්නවා නිරුද්ධ වෙනවා. හටගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. තමන්ට පේනවා මේ බාහිර ලෝකයේම නිරුද්ධ වෙච්ච ශූන්‍ය වූ ලෝකයක් තමයි මේ තමන් මනෝවිඥාණයෙන් තේරුම් ගනි කියලා. මේත් එක්ක ධර්මයේහි ඊටාම සුන්දරතර සුභාසිත වූ ගාථාවක් අපට මුණ ගැහෙනවා. ඒ මොකද්ද? අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ. සීල සංස්කාර අනිත්‍යයි. ඉපදෙල නිරුද්ධ වෙල යනවා. ඉපදීම නිරුද්ධ වීම ස්වභාවකට ඇති. උපාදවය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ ඉපද නිරුද්ධ වෙලා යනවා. අනෙහි තේ සංඝෝප සමෝසකෝ එහි වූප සමය එහි නොලී සිටීම තමයි සැපයගෙන දෙන්නේ කියලා දේශනා කරනවා. පින්වතුනි මේක තමයි බුදුදහමේ අපට ලැබෙන සුන්දරතම ගාථා රත්නය. අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංඝෝප සමෝසකෝ. මේ ගාථාව අපට අහන්න ලැබෙන කොහේදද? ඔව් පින්වතුනි, මලගෙදර. මේක ඇහෙනකොට අපි බොහෝ දිනක් මිය ගිහිලා අර පෙට්ටියක් මත උඩ බලාගෙන ඉන්නේ. ඇහෙන්නේ අපට. ඇහෙන අනිත්‍යතාවයනොත් හඬා වැළපෙමින් ඉන්නේ. හඬාන්නේ ඉන්නේ. ඒගොල්ලන්ට මේක ඇහෙන්නේත් නැහැ. හාමුදුරුවෝ මේක කියලෙනවා. පින්වතුනි, මේ සම්බුද්ධ ශාසනයෙහි ඊටාම සුවිශේෂී සුන්දරතම ගාථාරත් ඥානකොට අප මලගෙදර හැඬුම් කඳුලෙන් ඉන්නේ. මේක මලගෙදරදි කියන ගාථාවක් නෙවෙයි අතරන පින්නතුනි. මේක රහතන් වහන්සේ කෙනෙක්ගේ පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ නිබ්බන්ති දිහිරා යථායම් පදීපෝ කියපු විදියට ආර්ය උතුමන් රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහනක් නිවේ ගියාසේ සිය සසර දිවි ගමන සපුරාම නිමාවටපත් කරන අනුපතිශේෂ නිර්වාණ ධාතුවේ පිරණ පණ අවස්ථාවේදී සඳහන් කරන ගාථාව. මේ ගාථා පිනොතනේ නිතිපතාම තමාගේ හිතේ රැව පිළිරැව දෙන්නට ඕන. මේක මරණ පොළේ ධ්‍යාන ගාථාවක් නෙමෙයි පිනොතනේ. මේක අපේ පරම සැනසීම කියා දෙන සුන්දරතම ගාථා රත්නය. මේක ඔබ අර දෙන මත යන්න කලින් අඩු ගානේ 10 පාරක් හරි ඔබ මේක තේරුම සහිත වාසා දැනගෙන සජ්ජාන කළ තිබුණොතින් එදාට සැබිම ඔබ වෙනුවෙන් පාසුබලක් කරන්න අවශ්‍ය වෙන්නේ ඔබ සුගතිය ලබාගෙන තියෙන්නේ. එදාට ඇත්තටම ඔබ වෙනුවෙන් පාසුබලක් නෙවෙයි 7 දවසේ දානයක්වත් බණක්වත් දෙන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ සුගතිය ඔබ සනිටුහන කරගෙන තියෙන්නේ. පින්නතුණිය තරං අනගිතම වටිනාම මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන අනගිතම නැවුම පණිවිඩය ඔබත් මාත් ලබාගෙන තියෙනවා. ඊගෙන හුඟක් සතුට වෙන පින්නතුණි. හැම මොහොතෙම තමා මේ ලබාගත් ආ උතුම් සම්බුද්ධෝත්පාද සමය මේ ත්‍රිවිධ රත්නය උතුම් සද්ධර්මය ගැන නිතර නිතරම හිතර සතුට වෙන ජීවිතේ කොයිතරම් අඩුපාඩු කම්කටොළු ප්‍රශ්න තිබුණත් ඒ සියල්ල මැඩ පාත්වා ගන්න පුළුවන් ඉහළම තැනකට අප ඔසවන තබන ධර්මයක් ඔබත් මාත් ලබාගෙන තියෙනවා. එදා පටාචාරාව එක විට මරණ හයකට මුහුණ දීපු කාන්තාවක්. තමගේ දෙමෝපියන්, සනුකෘෂයා, දරුවන් දෙදෙන සහෝදරයා. එක විට මරණ හයකට මුහුණ පාපු මේ කාන්තාව ජීවිත අතිශය සෝචනීය තත්ත්වයට පත් වුණා. ඇය ඒ දුක නිදහස්ුනේ මොකින්ද? මේ ධර්මය තුළට ඇවිල්ලා පිනතුන. ඒ තරම් මහා දුක් සමුදායකින් නිදහස් වෙන මේ ධර්ම ප්‍රයෝජනවත් වුණා නම් අද අපිට තියෙන කරදර ටික නැති කරගන්න බැරි වෙන මේකෙන්. දුක් ශෝක ටික අපිට නැති කරගන්න මේ ධර්මෙන් බැරිද? පුළුවන් පිනතුනි, අපිට මේ දුක් ටික නැති කරගන්න පුළුවන්. ඒ තරම් දුකක් අපි කාටවත් ජීවිතේ ඇවිල්ලා නැතම. හැබැයි අද නැති වුණාට හෙට දවසේ දෙන්න පුළුවන් පිනතුනි. අපේ අවිද්‍යාව දුරු වෙනකම් ඒ දුක් ටික අපේ ළඟට එන්න පුළුවන්. අපි අවිද්‍යාව දුරු කර දවසට ඒ හය දෙනා නෙවෙයි මුළු ලෝකයක් අපේ ජීවිතය සමග දැස ඉදිරිපිට අවසන් වෙන මොහොතකදීවත් අප රූපය තුළ හිත බැසගෙන නොගන්නා නිසා අපට ඒ කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ පිණුතු. අන්නේ දුකෙන් නිදහස් කරලන්ටයි අපට මේ ධර්මය ලැබුණේ. අන්නේක තේරුම් ගත්ත අපේ අතීත අම්මල තාත්තලා මේ ධර්ම වෙනුවෙන් තමන්ගේ සම්පූර්ණ ජීවිතෙම කැප කළා. ගමක තිබෙච්ච වැදගත්ම ස්ථාන මේ ධර්මයේ රකින්නට තෙරුවන් වැඩසිටින්න පූජා කළා. හැම ගමකම තිබෙච්ච ගල්ලෙන් කටාරම් කොටලා අගත අනගත චතුදෙස සංගත දිනේ කියලා සම්බුද්ධ ශාසන පූජා කළා. වරගම්බා රාජ සමයේ කාලයේහි රාජ නියෝගයක් නිකුත් කළා. කිසියම් ගමක ඒ ගල්ලෙනත් සංඝරත්නයට පූජා නොකරොතින් ඒ ගමේ අයගෙන් දඩ අය කළා. යම් කිසි ගමක අය ඒ ගල්ලෙන ඒ විදිහට නිසිසේ සකස් කළ ශාසන පූජා කළා නම් ඒ ගමේ අයගෙන් බදු වලින් නිදහස් කළේ අය. ඩියුටි ෆ්‍රී බදු වලින් නිදහස් කළා. ඒ විතරක් නෙවෙයි, අපේ අම්මල තාත්තලා ඒ අත්තන්ගේ ගහකොලේ හැදෙන දේම හොඳම දේ සාසනට පූජා කළා. තමන්ගේ බත්පතින් හොඳම දේ රසවත්ම දේ ස්වාමින් වහන්සේලාට ඉතාම සතුටෙන් පූජා කළා. විතරක් නෙවෙයි වෙනතුනි, තමන් ලබන දරුවන්ගෙන් හොඳම දරුවා කුසේ පිළිසඳ ගන්නත් කලින් දරුවා සාසනට පූජා කරන්න ඕන කියලා බාරහාර වුණා. මට ලැබෙන හොඳම දරුවා මා ශාසනයට පූජා කරනවා කියන නිර්මල හදවතකින් දරුවන් මේ ලෝකෙට ජනිත කළා පින්නතුනි. එහෙම අතීතයක් අපිට තියෙනවා. ඒ මේ ධර්මයේ ගුණ දැනගත්තු අය. දරුවා කුසේ ඉන්න කාලෙඳම්ම මගේ මේ දරුවා මා ශාසනයට පූජා කරනවා කිය කිය දරුවට ගගා හිටි, මඩට ගගා හිටි. එහෙම අතීතයක් අපිට තිබුණේ. ඇයි ඒකට හේතුව? මෙන්න මේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙලා ධර්මයේ තමගේ ජීවිතය බඩපත් කරගෙන ධර්ම රසයෙන් නිර්ආමිස රසය ඇති කරගෙන විතරක් නෙවෙයි පඤ්ඤා ජීවින් ජීවිතම උසෙට්ටම් කියපු ආකාරයට ශ්‍රේෂ්ඨම ජීවිතය ප්‍රඥාවෙන් ජීවත් වෙන ජීවිතයක් බවට යපත් කරගෙන තිබුණා. අවිද්‍යාවෙන් හඬා වැළපෙන ලෝකයේ තුල ඒ දුකට නොවැටෙනසේ ඉස්කන්ධ පංචකයේ සමුදය දකිමින් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයක අසිරිය එයත්න් විඳගනිමින් හිටියා. අනේ නිසා එයට දෙන්න පුළුවන් උපරිම දේ ශාසනයට දුන්නා. කෙනෙක් තමාට ලැබෙන හොඳම දරුවා ශාසනයට පූජා කරනවා නම් එයා අමඩ සාතර වෙන දෙන්න බැරි මොනවද? වෙන දෙන්න බැරි මොනවදනේ? තමන් තියෙන දරුවන්ගෙන් හොඳම පින්වන්ත ලස්සනම ගුණවන්තම දරුවා ශාසනයට පූජා කරන තරම් නිර්ලෝභී පිවිතුරු හදවතක් අපේ පින්වන්ත අමල තාත්තලට තිබුණා. අනේ නිසා මේ ඇත්තන් මේ ශාසනය පෝෂණය කළා. ශාසනයට සිය ජීවිතය දුන්නා. ශාසනය ජීවත් කෙරුව පින්නතුනි. අන්න එහෙම පෝෂණය වෙච්ච සම්බුද්ධ ශාසනයකින් තමයි මේ තේරවාදී බුදු දහම ඉතුරු වෙලා සුරක්ෂිත කරලා ලෝකයට නැවත දායාද කළේ. අන්න ඒ නිසා ලංකාවට කියන්නේ ධර්මද්වීපය කියලා, ද ලෑන්ඩ් ඔෆ් ද ධම්ම කියලා. ඉන්දියාව සලකන්නේ බුද්ධ භූමිය විදියට, the land of the Buddha. එහෙම සලකද්දී ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද? The land of the Dhamma, ධර්මද්වීපය. අදටත් පින්නතුන් ලෝකයේ අනිත් රටවල් අතරින් ශ්‍රී ලංකාව කුඩා වුණත් මේ තේරවාදී බුදුදහම ඉදිරි කරපු රට විදියට අදත් ලෝක සංඝයා ඉදිරියේ ශ්‍රී ලාංකික සංඝ රත්නයට ලොකු ගෞරවයක් අභිමානයක් හිමි වෙනවා. ඕනෑම රටක ස්වාමින් වහන්සේලා එකට එකතු වෙන මොහොතක, රටවල් ගානක ස්වාමින් වහන්සේලා එක තැනක එකතු වෙන මොහොතක බලනවා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා එතන ඉන්නවද කියලා. එයාට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. එතෙන් ඉන්දියාවේ හාමුදුරු කෙනෙක් හොයාගන්නවත් නැහැ. ඒ තැනක් පුරවන්න ඉන්නේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ලෝකයේ ඉහළම තැන්වල ඉහළම වැඩසටහන් කරමින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිය කාර්යභාරය ඉහළින් මිටු කරන හැටියට ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ ලෝක බෞද්ධ උරුමය තුළ ඉතාම ඉහළ තැනකින් වැජ වෙනවා පින්නතුනි. ඔබත් ඒ ගැන සතුටු වෙන්න. ඔබේ අතීත අම්මල තාත්තල කරපු ඒ කැපවීම ප්‍රතිඵල පින්නතුනි. අපත් වර්තමානින් ඉන්න හැටියට අවත්ම යුතුකම ඉතාම ඉහළ තැනින් කරන්න ඕන. ඔබ කරන ඒක අපි දන්නවා. ඔබ දාන ටිකක් පූජා කළා, තමන් කරන්න පුළුවන් උපරිම හැටියෙන් ඒක කරනවා. ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්නවා. ඒ කටයුතු සියල්ලක්ම ඔබ කරනවා. ඒක ඔබේ ජීවිතේට ආශිර්වාදයක්, ආලෝකයක් වෙනවා. ඉතින් පින්නතුනි, අප මේ ධර්මයේ මූලික කරුණු ටිකක් මේ සාකච්ඡා කළේ. ඉතින් අප එක අතකින් සාකච්ඡා කළේ කෘතවේදීත්වය, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව. ඒ දෙකෙන් අපට ලැබෙන ධර්මය, ඒ ධර්මය ලැබෙනකොට ශ්‍රද්ධාව ප්‍රතිලාභේ ලැබිලා බුදු දාම සංඝ කියන තෙරුණ අපේ ජීවිතේ ලැබිලා පංචශීලෙන් ආරම්භ කරලා මෛත්‍රී භාවනාවෙන් තවත් ප්‍රබෝධවත් වෙලා ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා දුකෙන් නිදහස් වෙන මාවතට අපි පිවිසෙන ධම්මගයි අපාදමිය සාකච්ඡා කළේ. ඉතින් ඔබ හුඟක් සතුටපත් වෙන්න. මේ සම්බුද්ධ ශාසනයක ඔබට ලබන්න පුළුවන් වටිනාම දේ සවරණුත්තරිය ශ්‍රුතමය ප්‍රඥාව ඔබ ලබා ගන්න මොහොත. අන්නේ අසා දැනගත්තු කාරණා මතක තියාගෙන හැකිතාක් ඉහළ තැනකින් ඒ පිළිපදින උත්සාහ කරන්න. චින්තාමය ප්‍රඥා විදියටත්, භාවනාමය ප්‍රඥා විදියටත් මේ ලබාගත් අවුදහම් දැනුම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඔබ තබන පියවරක් පාසා, ඔබ ගන්න හුස්ම රැල්ලක් පාසා මේ සතිය, මේ සමාධිය, මේ ප්‍රඥාව උපයෝගී කරගෙන විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කරා යන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුන ධර්මයෙන් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් මේ කරුණ වලින් ගැටළු එහෙම තැන් තියෙනවා නම් ඒක අහන්නටත් අප අවස්ථාව ලබා දෙනවා. ආන දේවල් එහෙම තියෙනවද? මේ මහත්තයට එහෙම ගුතාන තියද? පෙමෑණිවරු වාඩිල මහන් ආනාපාන සතියෙන් කරන්නේ සතිය දිනු කරලීම. එතෙන්දී අපි සතිපට්ඨානය කියන කාරණය දැනගන්නට ඕන. සතිපට්ඨානය බුදුදහම තුළ කොටස් දෙකකට බෙදෙනවා, සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමානය තුළ සම්මුති සත්‍ය තුළ ඉඳගෙන හිත සමාධිමත් කරගන්න එක. හුස්ම ගන්නවා, පිට කරනවා. අන්නේ කායිකව දැනෙන දෙයට හිත යොදන එක තමයි සමාධිය කියලා කියන්නේ, සතිපට්ඨානය කියලා කියන්නේ. අපේ හිත අරමුණෙන් අරමුණට විසිරලා තියෙන හිත පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු විදියට සිහිය අභිමුඛ කරගෙන නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු විදියට මේ ආශ්‍රිතව අපි හිත තියාගෙන ඉන්නවා. ඉන්නකොට හිත ටිකෙන් ටික තැම්පත් වෙනවා. දිග උස්මක් කෙනෙකුට දිග බව දන්නවා, කෙටි උස්මක් කෙනෙකුට කෙටි බව දන්නවා. සම්බකාය පට සංවේදී ආස්වාස ප්‍රස්වාසයට සම්බන්ධ සියලුම ක්‍රියාකාරීත්වය හොඳට ප්‍රකට වෙනවා. පස්සම් භයං කාය සංඛාරම්, ඒ ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ටිකෙන් ටික සංසිඳනාකාරයේ පේනවා. මේක සතිපට්ඨානය. මේක සමතය. මේක සම්මුති සත්‍ය තුලින්දගෙන මේ කරන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ කය ගැන තේරෙන දෙයක් තමයි තියෙනවා නම් ආස්වාස ප්‍රස්වාසයේ හෝ වේවා ධාතු මනසිකාරය ඉරියාපත පටික්කුල මනසිකාරය නවසීවතික මේ කුමන කරුණක් අප භාවනා වැඩුවත් මේ වඩන්නේ මේ නිරුද්ධ වෙච්ච රූපය තියනවා කියන හැඟීමෙන් අන්න එතෙන්ට හිත තියලා තමයි මේ හිත සමාධිමත් කරන්නේ. ඒක අපි මූලික උපක්‍රමයක් විදිහට විතරයි කරන්නේ. ඒක සමතය. ඒක සතිපට්ඨානය. ඒක සම්මුති සත්‍ය තුලින්දගෙන කරන්නේ. අන්න ඒ සම්මුති සත්‍යයේ හිත තියන තියාගත්තට පස්සේ හිත සමාධිමත් වුණාට පස්සේ අපේ සතිපට්ඨාන භාවනාව වඩනවා. කොහොමද වඩන්නේ? මෙන්න මේ රූපය හටගෙන නිරුද්ධ වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනකොට මෙහාට පේන්නේ කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් මේව නිරුද්ධ වෙනා කියලා බලනවා. අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස සිස්සාමිති සික්ඛති. එතකොට මුලදී කරන්නේ ආස්වාස ප්‍රසආසයට හිත තියලා සම්මුති සත්‍ය තුල සමත භාවනා පිළියෙට හිත සමාධිමත් කරන එකයි කරන්නේ. ඒක සම්පූර්ණ දුක නිදහසීමක් නෙවෙයි. තාමත් අපි අවිද්‍යාව තියෙනවා. අර මුල් පියවරෙන් කරන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කිරීමයි සිදු කරන්නේ. විතක විචාර ආදී ඒ ධානාංග ලබා ගැනීම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී නීවරණ යටපත් කිරීම තමයි සමතෙන් වෙන්නේ. ඒක සතිපට්ඨානය. එතනින් හිත සමාධිමත් වෙනකොට ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා අනිත්‍ය භාවනා වඩනවා. ප්‍රඥා භාවනා වඩනවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනා කියලා. එහෙම වඩනකොට අපේ හිත රූපේ නිදහස් වෙනවා, නාමයන් තිනුත් නිදහස් වෙනවා. ඒකත් අපි කරන්නේ ආනාපාන සතියේ සමාධිය පාවිච්චි කරලා කරන්නේ. මෙන්න මේ විදිහට ආනාපාන සතියේ අර මුල් ක්‍රම හතරට වඩන්නත් පුළුවන්, ක්‍රම 8ක් විදිහට වඩන්නත් පුළුවන්, ක්‍රම 12ක් විදිහට වඩන්නත් පුළුවන්, කැමති නම් ක්‍රම 16ක් විදිහටත් වඩන්න පුළුවන්. ඒ ක්‍රමයේ තමයි ගිරිමානන්ද සූත්‍රය, ආනාපානසති සූත්‍රය, ආනන්ද සූත්‍රය වගේ සූත්‍ර තියෙනවා. අන්නේ සූත්‍රවලදී මේ ආනාපානසතිය ක්‍රම 16කට වඩන ආකාරය තියෙනවා. මහසතිපට්ඨාන සූත්‍රය දැක්වෙන්නේ අර මුල් ක්‍රම හතරේ කායනුපස්සන කොටස විතරයි දැක්වෙන්නේ. නමුත් ආනාපානසතිය අපි හරියට දැනගෙන කරනවා නම් බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානෙම වැඩෙනවා ආනාපාන සතිය නිස්සේ කරනවා නම්. අන්න ඒ සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්තබොජ්ජංග වැඩෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සත්තබොජ්ජංගම වැඩෙනවා. ඒත් ඒක අන්නේ සත්තබොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා දේශනා කරනවා. හැබැයි අපට ඕන ඕන විදිහට කළ බෑ. ආනාපාන සතේ යස්ස පරිපූර්ණා ස්වභාවිතා අනුකුප්පම් පරිචිතා යතහා බුද්දේන දේශිතා. බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට වඩන්න ඕන. යතහා බුද්ධේන දේශිතා. හේතුඵල ධම දැකලා සම්මාදිටිය ඇති කරගෙන ආරිසංග මාර්ගය තුල පිහිටලා ආරිසංගී මාර්ගයේ අංගයක් විදිහට සම්මා සතිය වැඩිීමේ ක්‍රමයක් විදිහටයි අප ආනාපාන සතිය වඩන්න ඕන. එහෙම වඩනකොට තමයි සමාධි විපස්සනා දෙක සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය කරා පොයන්. එතකොට මේ ධර්ම වඩද්දී ආරම්භයේදීම දේශනා කරනවා සම්මා දිට්ඨි පුරේ ජවන් කියන කාරණය. අර හේතුඵල ධර්ම දුකේ හට ගැනීම හා නිරෝධයේ පිළිබඳ දර්ශනය මුලින් තියාගෙන තමයි මේක කරන්නේ. ඒ වගේම සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. සීලේ පිළිහිටලා තමයි මේක කරන්න ඕන. දර්ශනය ඇති කරගෙන සුතමේ පඤ්ඤාවෙන් කායික වාචික සීලේ පිළිහිටලා ඊට පස්සේ තමයි සමාධි භාවනා පඤ්ඤා භාවනා නැත්තම් සමත විපස්සනා නැත්තම් සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා කියන එක අප අනුගමනය කරන්න ඕන. වෙන ප්‍රශ්න තියෙනවද? හොඳයි, එහෙම නැත්නම් අප මෙතනින් නිමාවටපත් කරනවා. අපි පැය දෙකක් ධර්ම දේශනා කළා. ඉතින් අප මේට අමතරව භාවනාත් කරන්න කියලා හිටියේ. නමුත් ඔබ මේ කියපු කරුණු වලින් ඔබට පහසු විදියට පස්සේ ඔබ භාවනාවක් පුරු කරන්න. ඉතින් කාලය හුඟක් ඉක්මවල ගිහලා නිසා, පැය දෙකම ගත වෙච්ච නිසා අප මෙතනින් ධර්ම දේශනා නිමාවටපත් කරනවා. ඉතින් ඔබ හැම දිනෙකම බොහොම අවධානයෙන් බණ ඇහුවා. ඔබ හැම දිනෙකම හුඟක් පින්වන්ත අය දැක්කහම එක පේනවා. ඒ අවධානයෙන් බණ අහනවා කියන්නේ මේ පින්වන්ත කමමයි. ඒක ඔබ දෙනෙක් ළඟ නෑ අඩුයි ඒක. ඔබේ ළඟේ ගුණය තියෙනවා. හොඳ අවධානයෙන් බණ අහන එක ඉතාම වැදගත් දෙයක් පින්නතුනි. ඉතින් ඒක තමයි අපේ පින බාහිරට පේන අවස්ථාව. දහමක් ඇහෙනකොට අනිත් වැඩ කටයුතු බැහැර කළා සම්පූර්ණ අවධානයෙන් දහමට අනුගතවම අප හිතන්නට ඕන. අන්න ඒ ධර්ම ශ්‍රවණය කරන වෙලාව හුදෙක් මනසීමක් විතරක් නෙවෙයි, ඒක විමුක්තායතනයක්, විමුක්තියට පත් වෙන අවස්ථාවක්, ධර්මය පුහුණු කරන අවස්ථාවක් වෙනවා. බණ අහනවා කියන්නේ භාවනා කිරීමමයි. ඔබ පැයක් නිසිසේ නිසි මනක් ඇහුවා නම් ඒ කියන්නේ මොකද්ද? ඔබ පැයක් භාවනා කළා කියන එක. ඔබ පැය දෙකක් චතුරාර්ය සත්‍ය මිශ්‍රිත, පරිසම්පාදයේ මිශ්‍රිත, ස්කන්ධ පංචකයේ සමුදය මිශ්‍රිත බණක් ඔබ පැය දෙකක් ඇහුවා නම් ඔබ ඇහුවා කියන්නේ ඔබ පැය දෙකක් ධර්මයේ පුහුණු කළා, පැය දෙකක් භාවනා කළා කියන එක. ඒ නිසා තමයි කියන්නේ භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නොමැති කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි ශ්‍රාවකයන් වැඩි පිරිසක් ධර්ම අවබෝධය කළේ මාර්ගඵල ලැබුවේ ඇස් දෙක වහගෙන ඉන්නකොටද, ඇස් දෙක අරගෙන ඉන්නකොටද? ඇස් දෙක අරගෙන පින්නතුනි බණ අහනකොට. ඒක හොඳට මතක තියාගන්න. පස්සග මහණුසෝ වහන්නුනේ, පස්සග මහණු රහත් උනේ, බාහ්‍ය දාරුචිරිය සෝතාපන්න උනේ, සරුත්තර සෝවන් උනේ, සරුත්තර රහත් උනේ, උරුවේ කාශ්‍යපාදී ජටිලයන් 1000ක් පිරිස මාර්ගවල ලැබුවේ. පින්නතුනි මේ හැම දිනම ධර්ම අවබෝධය කළේ ඇස් දෙක අරගෙන ඉන්න මොහොතේ. ඇස් දෙක අරගෙන දේශවන් වලින් සවනානුත්තරී ලැබමින් ප්‍රඥා ඇස අරගෙන සිටි අවස්ථාවේදී තමයි ඔවුන් ධර්ම අවබෝධය කළේ. ඒ නිසා ඔබට ඔබේ ප්‍රඥාව විකසිත වෙච්ච මොහොතක් මේ ඇති කරගත්තා වූ පිරිසිදු මනස ප්‍රඥා ලෝකය හැකිතාක් දුර ජීවිත කාලය පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඉතින් විශේෂයෙන්ම කතා කරනකොට හරේ පරිස්සමෙන් කතා කරන්න පිනතුනි. හිත රැකගෙන කතා කරන්න. හිතෙන හිතෙන ඔක්කොම දේවල් කතා කරන්න යන්න එපා. ධර්මයේ තේරුණාට පස්සේ අපේ ජීවිතයේ ඇති වෙන ප්‍රධානම වෙනස තමයි භාෂා භාවිතය, භාෂාවේ විනය, the discipline in speech. ධම්මේ වා කතා අරියෝ වාතුනි භාව. කතා කරනව නම් මේ ධහමට අදාළ දෙයක් කතා කරන්නේ, නැත්නම් ඒ ධහම මෙනෙහි කරමින් නිහඬව වාසය කරන. හොඳයි පින්නතුනේ එහෙනම් අප මෙතන ඉන්නේ වටපත් කරමු. මේ උතුම් ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් අප නමින් මිය ගිය සියලු ඥාති උදමේ පින දැක සුවපත්ව සුගතිගාමී වෙත්වා කියලා අපි සාදු කියලා යට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ උතුම් පින සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැකදෙත්වා කියන පැතුමෙන් අපි දෙවෙනිටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, ශ්‍රද්ධාව යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ ජනිත කරගත්තා වූ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැමදෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්තු. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. භව සැනසිල්ල හිමි ගත් මගේ